හොඳයි මම අපි සාකච්ඡාව ආරම්භ කරමු. හැමදාම කෙරුවන් කරනයි අද 2017 ජූනි මාසයේ 18 වෙනි දිනදා ශ්‍රී ලංකා වේලාව විදර්ශන පහමාරකත් වගේම සිද්ධ වේලා වෙන දැසන 10ටත් ආරම්භ වෙන ධර්ම සාකච්ඡාවට අයත් සම්බන්ධ වෙන්නේ. අද සුපුරුදු පරිදි අප කෙරෙහිමත් අනුකම්පාවෙන් අපිට ධර්මයේ පහදා දෙන සඳහා සම්බන්ධ වෙනවා. සත්‍යජිතුමා සත්‍යජිතමනී අධිමාවතාවනට සිස්තෙතුමනී ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. එහෙමනම් අද දවසේ සාකච්ඡාව සඳහා ආරම්භයක් ලබා දීමට ආරාධනා කර සිටින සත්‍යජිතමනී පෙරවන් සරණයි. සම්මා සම්බුද්ධ සරණයි. අපි නමස්කාර කරමු, ප්‍රණිපාත කරමු. ඒ ගෞරවණීය ශාස්ත්‍රඥ වහන්සේට, තථාගතයන් වහන්සේට, සම්මා සම්බුද්ධයන් වහන්සේට. අද සාකච්ඡා කරන්නේ කෙටි සූත්‍රයක්. නම් සාකච්ඡා කරන්නට බොහෝ දේවල් ඉඩසලසෙනවා. ඒ නිසා අච්චායික සූත්‍රය අංගුත්තර නිකායේ තුන්වෙනි කොටසේ කියන්නේ තිකනිපාතේ පොතේ නෙවෙයි තිකනිපාතේ ලෝණ ඵල වර්ගයේ පළවෙනි සූත්‍රය. ඒ අච්චායික කියන වචනේ තේරුම ගන්න පුළුවන් මේ සූත්‍රයේ හදාගෙනගෙන යනකොට. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා සීනිමානි භික්ෂුවේ කස්ස කස්ස ගහපතිස්ස ගෝවියෙකුට භික්ෂුවරණ ගෝවියෙකුට තුනක් තියෙනවා කරුණු කල් නොදමා කළ යුතු. අච්චායි කියන්නේ ඒකයි. ඉක්මනින් ඉක්මනින් හදිස්සිය නෙවෙයි හැබැයි පසු නොකර කළ යුතු කල් නොදමා කළ යුතු කාර්ය තුනක් තියෙනවා. කතමානි තීනි මොනවාද තුන? ඉද භික්කවේ කස්සකෝ ගහපති මේ ඒ ගෝවි මහත්මයා සීගං සීගං චිත්තං සුකත්තං කරෝති. ඉක්මනින් ඉක්මනින් පරක්කු නොකර කාලය ආවහම අපි තුම වසන්ත කාලයෙන කොට මේ පලා කරන ඒ වගේ චිත්තං සුකත්තං කරෝති. සීල් දෙකේ නැත්තං කුඹුර ඒ මොන හරි පැල කරන දිහාව පේන හොඳට හානවා. සුකත්තං කරෝති සුමතිකතං. සුමතිකතං කියන්නේ පෝරු ගානවා කියන එක. එතකොට යා හොඳට හාලා ඒක පෝරු ගානවා. ඒක තමයි යාගේ පළවෙනි එක. දෙවෙනි එක සීගං සීගං චිත්තං සුකත්තං කරිත්තා සුමතිකතං සීගං සීගං බීජානි පතිත්තාපේති. ඉක්මනින් ඉක්මනින් පහු නොකර චිත්ත හොඳට හාලා පෝරු ගාලා ඉක්මනින්ම බීජ ඒකේ තැන්පත් කරනවා. සීගං සීගං බීජානි පතිත්තාපෙත්වා ඉක්මනින්ම පරක්කු නොකර ඒ බීජ පපුරලා සීගං සීගං උදතං අභිනේතිපි අපනේතිපි ඉක්මනින්ම ඒ අවශ්‍ය වෙලාවට තුට ජලය පත්‍ර බඳිනවා කියන්නේ පත්‍ර බඳිනවා. ඒ වගේම ඒක අයින් කරන් කරනකොට ඒක නතර කරලා දානවා. අභිනේති කියන්නේ වස්තුවේ ජලය උදකන් අභිනේති ජලය සපයනවා ජලය නතර කරනවා අයින් කරනවා. ඒ දෙකම දැරුවා කියන්නේ වාරි මාන සංකේතය. හිමානිකෝ භික්ඛවි තීනි කස්ස කස්ස ගහපතිස්ස අච්චායිකානි කරණීය. භික්ෂුර මේ කරුණු තුන තම මේ වැඩ තුන තම ඒ ගෝවි මහත්මයා විසින් ඉක්මනින් පසු නොකර කරන්න ඕන කාර්යයන් තුන. ඔන්න ඊට පස්සේ තව හොඳ දෙයක් කියනවා. තස්ස කෝතං භික්ඛවි කස්ස කස්ස ගහපතිස්ස නත්ති සා ඉද්දිවා ආනුභාවවා. ඒ ගෝවි මහත්මයාට නැහැ ඉද්දි බලයක්. ඒ කියන්නේ ආකාශමික මේක කරන්න පුළුවන් බව කානුභාවයක් යාට නැහැ. අජ්ජේමේ ධඤ්ඤානි ජායං මගේ ධාන්‍ය අදම හටගනීත්වා කියලා කියන්නේ. පළවෙන්න ඕනේ කියලා හිතන්නද. සේව ගබ්බිනී හොන්ති. ඒකෙ පිටම මේ බන්දි ගොයම කියලා කියන්නේ ඒ බන්දි කියලා ගැත් ගන්නවා ඒක මිනිස් පූජින්තෝ නේ කියලා හිතා හිතා හිතනවා කියලා ඒ දෙයක්ුත් නෑ යා ඒ අනුභවයක්ුත් නෑ උත්තරසේ පච්ඡන් සේල ගබ්බිනි අද ඒවා පැලවෙන්න ඕන හෙට ඒවා බන්දි මේ පූජින්නට ඕන උත්තරසේ ඒ කියන්නේ හේත උත්තරස්සේ කියන්නේ අනිද්දා ඊළඟ දවසේ පච්ඡාන්තු පැහැසේවා කියලා වික්ෂයන්ටාට එයාගේ එම අනුභවයක් ඒ ගෝල් මහත්මයාට නැහැ ඒ වුණාට අතකෝ වික්ෂවේ හෝතිසෝ සමයෝ ඒ වුණාට කාලයක් තියෙනවා යන්තස්ස කස්ස කස්ස ගහපතිස්ස ඒ දෙවි මහත්මයාගේ තානි ධඤ්ඤානි ඒ ධාන්‍යන් උතු පරිණාමිනී ජායන්ති ගබ්බිනී ප්‍රෝති පච්චන්ත ඒ වෙලාව ආවහම ඒවා පැලකලා නම් ඒ වෙලාවෙකට පැලවෙනවා ඒ ආශ්වාසී ධාන්‍ය මෝරනවා ඊට පස්සෙ පැහිල යනවා හතගෙන ඒ විදිහට ඒක මතක තියෙන්න ඕනේ ඒ ප්‍රාර්ථනාවර කරුණු තුන වඩා හොඳද ඒමෙම කෝ භික්ඛවේ තීනි මානි භික්ඛුස්ස අච්ඡායිසානි කරණීයා ඒ විදිහම භික්ෂුවක දෙසින් එතන සත්‍යාබෝධය ඕන අවශ්‍ය කෙනා ඒකට ජීවිතේ කැප කරපු එක්කෙනා විසින් කළ යුතු කාර්ය තුනක් තියෙනවා කලබල වෙන්න එපා මේක දැනගන්න අදි සීල සික්ඛා සමාදාන ඉහළ සීලයන් උතුම් සීලයන් දැන් තියෙන ත්‍ත්වයට වඩා වැඩිමන සීලයන් ලං කරගන්න ඕන. මම මේ සමාදානං කියන එකට කියන්නේ ජීවිතයට ගාව ගන්න ලං කරගන්න. නැත්නම් සමාදාන වෙනවා කියන්නේ කියනවා කියන එක නෙවෙයි සමාදියාමි කියලා. ඒකේ දිවට පල්ලෙහන් තියෙන හදවතින් මෙන්න ඕන දෙයක් ඒක උන්ට. අධිචිත්ත සික්ඛා සමාදානං. භාවප. ගැඹුරු භාවනාවකට ඇතුළු වෙන්න ඕනේ කියලා බල උමනාවක් තියෙන්න ඕන. අදි පඤ්ඤා සික්ඛා සමාදාන. ඉතල ප්‍රඥාවකට යන්න ඕනේ කියලා අභිෂ්ඨායක් තියෙන්නත් ඕනේ ප්‍රාර්ථනා. ඉමානිකෝ භික්ඛවේ භික්ඛුස්සති. තේනි භික්ඛුස්ස අච්ඡායිකානි කර්මියන්. කල්නොදමා පරක්කුණ කරතල යුතු කාර්ය තුන ඔන්නෝකයි සත්‍යාවබෝධය සඳහා උනන්දු වෙන ඇත්තන් ඇත්තියන් විසින්. තක්ෂකෝතම් භික්ඛවේ භික්ඛුනෝ නත්තිසා ඉද්ධිවා අනුභවවා ඒ සත්‍යාබෝධය සඳහා උනන්දු වෙන ඇත්තාට ඒ ඉද්ධිවත්පත් අනුභවයක්වත් නැහැ අජ්ජේරමේ මගේ අද දවසේම අදම අනුපාදාය ආසේවී චිත්ත විමුක්ති මේ චිත්ත භාවය චිත්ත කියන එක අපි ගෙනගෙන තියෙනවා මනෝමත් දෙවි හඳු ඒ චිත්තය ආශ්‍රමයන්ගෙන් මිදේවා කියලා අදහරි පිටහරි අනිද්දාරි මිදේවා කියලා හිතන්ට යාට බලයක් නෑ යාට ඒ වුණාට අතකෝ භික්ෂුවේ හෝතිසෝ සමයෝ මම බොහොම හොඳයි මේ තථාගත වෙරේ අපිට මතක් කර දෙන දේ ඒ වුණාට වෙලාවක් එනවා තත්ත භික්ෂුනෝ ඒ භික්ෂුවට සත්‍යාබෝධය සඳහා උනන්දු වෙන ඇත්තාට ඇත්තීට අදිශීලම්පි සික්ඛතෝ අදිචිත්තම්පි සික්ඛතෝ අදිපඤ්ඤම්පි සික්ඛතෝ තියෙන සත්‍යයකට ගැඹුරු ගැඹුරු හික්මීම් මාර්ගයකට වැටෙනකොට වැටෙනවා නම් ඒ වගේම ගැඹුරු චිත්ත භාවයක් කරා යන ඉතින් හිතේ වැඩ කරන හතම වඩා තේරුම් ගන්න අපි වෙනකත් අදි අර මකද්ද පුට්ටපාද සූත්‍රයේදී සංඥා අයින් කරට යන හැටි ඒ වගේ තමයි අධිපඤ්ඤම්පි සික්ඛතෝ ඉහළම ප්‍රඥාව අපිට අහලා තියෙනවා අතලොස් මහා විදර්ශනා ඥානෙ පුළුවන් දිලාවට අවශ්‍ය නම් කතා කරමු ඕන් තරම් කතා කරලා තියෙන එහෙම නැත්නම් නාමා විදර්ශනා ඥාන අපි ඉගෙන ගන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා හිත නැට සංඥා කියලා බොහොම වැදගත් ඒවා ඒවා කරගෙන යනකොට විලාවක් වෙනවා අනුපාදාය ආසේහි අනුපාදාය මේවා ලං කරගන්නේ නැතිව මොනවද ලං කරගන්නේ නැතිව පංච උපාදානස්කන්ධේ අයිති කරගන්නේ නැතිව හිතියාම ආසේහි ආශ්‍රවයන්ගෙන් ඇතුළට ගලන જાති නැත්තම් සෙතනනේ ඇති කරන જાති කෙලෙස් සෙතනනේ ඇති කරන જાති වලින් චිත්තං විමුක්ති හිත කියන්නේ චිත්ත භාවයකින් නිදහස් වෙනවා. තස්මාති භික්ඛවේ ඒ නිසා භික්ෂුවරුනි සත්‍යාබෝධය සඳහා උනන්දු වන්නේ ඊවං සික්ඛිතබ්බ මේ විදිහට තමන්ව සූදානම් කරන්න ඕන සික්ඛිතබ්බන් කිවේ එකයි සිබ්බෝනෝ ඡන්දෝ භවිෂ්‍යති අදිශීල සික්ඛා සමාදානි අපේ ඡන්දය දියුණු වේවා උසස් වේවා තීව්‍ර වේවා දැඩි වේවා අදිශීල සික්ඛා සමාදානි දැන් තියෙන සත්‍යයන්ට වඩා ඉහළ සීලයන් සතු සීල සීල මධ්‍යම සීල මහා සීල කියලා ඒ වගේම Taman කැමති මේ කට්ටියකට පවරනවා නෙවෙයි දැන් හොඳද අපි දැන් හයරාකිකල් ඕඩර් එකක් අරගෙන කට්ටියකට පවරනවා නෙවෙයි දන්න පුළුවන් හරිය තිබ්බෝ ඡන්දෝ භවිස්සති මට දැඩි මනාප බවක් ඇති වේවා උමනාවක් කැමැත්තක් ඇති වේවා අධි චිත්ත සික්ඛා සමාදාන අර මන් සිතේ ඇගැඹුරු පත්‍ය දක්වා යන්ත ඒ ශික්ෂාවන් ඒ කර්යාවන් අවබෝධ කර ගන්නට දැන් මේ හිතීතා ඉන්න જાති පව කරගෙන ගිහිල්ලා ඒ අදිචිත්ත ශික්ෂා සමාදානේ මේ ඡන්දේ භවිෂ්‍යති ඡන්දයක් මට පහළ වේ ඌමනාවක් ඇති වේවා කියලා එයාට එනවා සිබ්බෝ ඡන්දෝ භවිෂ්‍යති අදි සංඥා ශික්ෂා සමාදාන අදි පඤ්ඤා සික්ඛා සමාදාන අපි වචනේ තියාගමු දැනට ඒ ඉහළ ප්‍රඥාව ලං කර ගන්නට ඒකට ඇතුළු වෙන්න මට කැමැත්ත ඇති වේවා කියලා ඔන්න ඔය විදිහට බලාපොරොත්තු වෙන්න කියලා තමන් ඉක්මෙන් දෙකේ උමනාවක් ඇති කර ගන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ තමයි කෙටි සූත්‍රයට ගොවියා අර ඉක්මනින් හානවා තෝරු ගන්නවා වතුරන ඒ වුණාට එයා අද ඒවා පැලෙන්නේ බීජ පැලෙයි පිට වෙනකොට ඒවා බණ්ඩි වෙලා නැත්තම් කූදලේ අනිත් දවෙනකොට ඒවා පැහිලා ඔක්කොම අස්සන් ලගන්න පුළුවන් වෙයි කියලා හිතන්නේ නැහැ ඒ දේ අනුභවෙ නැහැ ඒ වගේ සත්‍ය අවබෝධ කරගෙන එක්කනාට අවශ්‍ය දේ තමයි කරන්න ඕන දේ තමයි අදි සීල සික්ඛා සමාදානේ දැන් තියෙන සත්‍යන්තට ගැඹුරු චර්යාවන් වලට එළඹෙන්න තෝරන ඒ වගේම දැන් තියෙන මනසේ වැඩ කරන වටපිටාවේ රවුම් ගන්නවට වඩා ගැඹුරු මනසකට යන්නට ඒ හැකියාව ඇති කරගන්න ඕන කමක් තියෙන තෝරන අදි පඤ්ඤා සික්ඛා සමාදානේ වචන වලින් නැත්නම් අපි වචන ඉගෙනගෙන විතරක් නෙවෙයි ඉන්හාට විපස්සනාව කියන එකට මේවා අහු කරගන්නට විපස්සනාව කියන කිදිරියේ ඒ අරමුණු දිගරින්නට සති ඉදිරියේ දිගරින්නට සාසමාදයක් ඇති කරගත යුතුයි. තියා බලාපොරොත්තු වෙනපත් හොඳ නැතුවට අදම මගේ හිත ආශ්‍රයයෙන් නිදහස් වේවි කියලා නමුත් ඒක කරගෙන කරගෙන යනකොට අවශ්‍යලාට චිත්තේ අනුපාදාය චිත්තං ආශ්‍රදී විමුච්චිත. චිත්ත භාවයේ ආශ්‍රයන්ගෙන් නිදහස් වෙන්න පටන් ගන්න කොයි වෙලාවක සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට නමස්කාර දීවා දහම් කරුණ දන්නා නැත්නම් ඇත්තියන් මිතුරන් මිතුරියන් කල්යාණ මිත්‍රයන් කල්යාණ මිත්‍රියන් කාටත් ධර්ම කරුණ පහදා දෙන්න අපත් කැමති ධම්මසන්නත සම්මා සම්බුදු සරණයි සම්මා සම්බුතන සත්‍යයේ බොහෝකෙන් හොඳයි කලින් ඉතින් අපිට පුළුවන් ඒ සුත්‍ර සම්බන්ධ සාකච්ඡා කරගෙන මෙන්න මම හිතන්නේ ගෞරවයෙන් සිතා ඉගෙනගෙන සිතා මහත්මිය අපිට විශේෂයෙන්ම ඒ සුත්‍රේ මූලික අදහස් කරපු දේ සම්බන්ධයෙන් අපිට පැහැදිලි කිරීමක් කරගෙන ඉන්නවා. කියන කර්ණ හැම දිනකට මම හිතන්නේ සත්‍යකම පිටක පහදලි කියලා දුන්නා. එතන ඇත්තටම දෝෂය කරන එක නම් අපිට තේරෙන්නේ මේක කොහොමද මේක කරන්නේ කියලා. හිතවන්නේ ඉස්සෙල්ලා සුරහාන්නේ වසරින් ඇති අපි සාමාන්‍ය ජීවිතේ දැකලා තියෙන ඉතින් සත්‍ය අවබෝධය සඳහා යන කෙනෙක් කෙලෙවිත් කොටක ඇත්තටම කතා කරනකොට මේ වචනයක් තියෙන සත්‍ය තුනනේ අදශීල සික්ඛා සමාදාන කියලා. මේ සික්ඛා කියන වචනේ මම හිතන්නේ ඉතාම වැදගත් වෙනවා කියලා හිතෙනවා ඇත්තම. මොකද මේ හික්මීමක් ගැනනේ කතා කරන්නේ කියන එක. මොකද හික්මීම කියන එක දැන් අපි සාමාන්‍ය හිතුවම දැනට තේරුම් අරගෙන තියෙන විදිහට කතා කරන්නේ. මොකද මේ හික්මීම කියන එක දැන් ටිකින් ටික පංචශීලයට වැඩි අටශීලය ඊළඟට ආජීව අෂ්ටමක ශීලය නම් ජීවිතේ පුරුදු කරන්නේ. ඒ හැම දෙයකින්ම යම් කිසි හික්මීමක් සිදු වෙනුන කියන එක. දැන් ඒ සිදුවීම ඒ විදිහට වෙනව නම් මේ මගේ ආශ්‍රව වලින් නිදේවා කියන එහෙම හිතන්න දෙයක් නැහැ කියන එක වගේ තමයි තේරෙන්නේ. ඒකද ඒකේ මේ පිළිවෙලකට මේක යනවා නම් ඔබ කතා කරනවාන්සේ සීල සමාධි ප්‍රඥා කියලා අපිට පෙන්වල තියෙන ඒ මාර්ගය යන්න ඕනේ විදිය. මේ ශික්ෂාව කියන එක හරිම වැදගත් කියලා හිතනවා. මොකද සමහර වෙලාවට හිතනවා දැන් මම මේ සිල් ගන්න කෙනෙක් මේ සිල් පද රකින්නවලු ගිම කියලා. නමුත් ඇත්තටම කියනවා නම් ඒ දේ රැකෙනවද තමා තුළ කියන එක දකින්න නම් මනසට ඇත්තටම මේ සතිය පුහුණු කරන්න ඕනේ කියලා හිතනවා. යෝනිසු මානසිකාරයේ තියෙන ඕනම කියලා හිතනවා. එතකොට අපි සාමාන්‍ය විදිහට හිතුවට යම් කිසි දෙයක් අපිට කනට වැටෙනකොට අපිට පුළුවන්කමක් තියනවාද මේක ඉවසගෙන ඉන්න. එහෙම නැත්නම් කෙනෙක් කියන දේ තමන්ට අපි හිතෙන තමන්ගේ දෘෂ්ටියට හරියන්නේ නැහැ. එහෙම වෙලාවක අපිට පුළුවන්කම තියනවාද මේ ඉවසීම කියන එක පුරුදු කරන්න. මොකද මේ ගමන යන්නේ අපි ඇත්තටම කවුරුත් හදන්න නෙමෙයි. තමා තුළින් යම්කිසි නිවීමක් සොයාගෙන යන ගමනක් නිසා එවැනි අවස්ථාවක ඒ දේ තමා තුළ සිදු වෙනවාද කියන එක. එහෙම සිදු වෙන්නේ නැහැ කියන එක දකිනවාද ඒව හුඟක් වැදගත් කියලා හිතන. මොකද මේ හික්මීම කියන ගමනක් නිසා. එතකොට ඒ විදිහට දැන් අර එක්තරා සූත්‍රයක මට මතක විදිහට සල්ලේක සූත්‍රය කියන මේ බොරු කියන අය අතර බොරු නොකිය ඉන්නවා. ඉවසන නැති අය අතර ඉවසන කෙනෙක් වෙනවා. ඒ හැම දෙයකින් මේ හික්මීම කියන එක ඇති වෙනකොට සාමාන්‍ය මිනිස්සු සතුටක් ඔබ මේ ධර්ම මාර්ගයේ ගමන් කරන අය විදිහට මේක සන්තෝෂයෙන් යන්න ඕන ගමනක් කියලාම තමයි හිතෙන්නේ. ඒ සතුටත් එක්ක තමයි අනිත් දේවල් වැඩෙන්නේ කියලා හිතෙනවා. ඒ හික්මීම එක්කම තමයි මේ ගමන යවෙන්නේ කියලා. හික්මීම නැත්තම් ඉතුරු කොටස් මේ අදිචිත්ත සිකල් කියන කොටස ඇත්තටම සමාධියක් ඇතිවීමට ඒ දේවල් සිදු වෙන්නේ නැහැ. හේතුව අර තමා නොදකින පාස්කල්. මේක තමා තුළින් දැකිය යුතු තමන්ගේ මෙතන තමා කියන්නත් ඒකත් හරිය නැහැ කතාවට කිව්වට මේ මනසක් තුළ මෙහෙම සිදුවීමක් සිදු වෙන්න මේ මොනවද බලපාන්නේ. ඒ දේවල් මේ මනස තුළ සිදු වෙන දකින්නද කියන එක හික්මීම කියන තැනින් පැහැදිලි වෙනවා කියලා හිතෙනවා. ඉතින් අනිත් කල්‍යාණ මිත්‍රෙක් මම හිතන්නේ සෞකරයි ඒක අපිට තාජවත් සහත් තේරුම් ගන්න වරදක් තියෙන නම් පෙන්විය දෙන්නත් ඉදිරිපත් වන කියලා එහෙම කරනවා ඉල්ලන පෙරන්සා. පෙරන්සා කියන මාසේ බොහොම පින් මම හිතන ඇත්තටම එතෙන්දී පැහැදිලි කරපු අර සතුට කියන එක ඇත්තටම දැන් සීලේක පිහිටි කෙනෙක්ගෙන් අර වැරදි නොවනකොට අර අනවජ්‍ය සුඛය එහෙමත් නැත්නම් තමන්ගෙන් වැරදි වෙන්නේ නැහැ කියන ඒ හැඟීමම සතුටක් බවට පත් වෙනවා කියන එක තේරෙනවා. ඒ වගේම මෙතනත් දැන් ඔබතුමියත් මතක කරා මේ සීල සමාධි ප්‍රඥා කියන ඒ සියස් ඛණ්ඩේ සමාල් ඛණ්ඩේ පද්‍යා ඛණ්ඩේ මතයන් අත්යන් අපි කියන ශික්ෂා මාර්ගය කියලා ඒකම තමයි වැඩිදුරටත් මේ සූත්‍රය තුළම පහදලා දෙන්නේ කියලා. එතෙන්දී තියෙන විශේෂත්වය වෙන්නේ අත්‍යව මේ අදිශීල අදිචිත්ත අදිපඤ්ඤා කියන එකත් සාමාන්‍යයෙන් සීල සමාධි ප්‍රඥා කියලා සාමාන්‍ය විදිහට පාවිච්චි කරනවා. නමුත් මෙතෙන්දී විශේෂයෙන්ම මේ අදි කියන වචනේ තමයි මම හිතන්නේ මේ සූත්‍රයේ ගහම තියෙන අර්ථය අපිට තවදුරටත් හිතට ගන්න වෙන්නේ. ඒ වගේම මේ අද දවසේ මතකයන් කල නොදමා මෙවැනි අදි සීලයකට ඒ වගේම අදි චිත්ත ශික්ෂාවකට අදි ප්‍රඥා ශික්ෂාවකට යොමු වෙන්න ඕනේ කියන එක. ඉතින් අදි සීලයකින් තමයි සත්‍යතම අපිට පැහැදිලි කරලා දුන්න. දැන් තියෙන සීලයට වඩා ඉදිරියට යන සීලය ගැන තමයි මේ කියන්නේ කියලා තමන්ට දැන් තියෙන දැන් ඉන්න තැනින් පටන්ගෙන තවදුරටත් මේ සීලය කොහොමද අදි සීලයක් වඩපත් කරගන්නේ කියන හැඟීමත්, ඒ වගේම මේ චිත්ත ශික්ෂාව සාමාන්‍යයෙන් අපි ගත්තොත් අදි සාමාන්‍ය චිත්ත ශික්ෂාව කියලා කියන්නේ සමාධි කොටස, ඒ කියන්නේ සම්මා වායාම සම්මා සති කියන කර්මවලින් පෝෂණය වෙච්ච සම්මා සමාධිය තවදුරටත් කොහොමද ඒ සම්මා සමාධි සත්‍යය ගන්නේ කියන එක තමයි මේ කියලා හිතුණා. ඒ වගේම මේ අදි ප්‍රඥා ශික්ෂාව කියන කොට සත්‍යතම මතක් කර දුන්නා අපිට මේ විදර්ශනා ඥාන එහෙමත් නැත්නම් මේ සත්‍ය අවබෝධ කරගැනීම ප්‍රඥාවෙන් අවබෝධ කරගැනීම කියන එක. ඉතින් ඒ කරුණත් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. හොඳයි මම කැමති දිරිත් මහත්මයා ඔබට මා කියමු ඉන්න පෙරවන් කරන. එදිරිවන් පෙරවන් කරලා ඉතරයි සත්‍යදීනි මගට මේ බොහෝ පරිණු සාකච්ඡා වල දැනටමත් චිත්‍ර මහත්මිය සත්‍යතුමා චිත්‍ර මහත්මියත් දැන්තුත් ලැබෙපු පැහැදිලි කිරීම් වලින් මම හිතන්නේ මගේ හිතේ වැඩ කරපු බොහෝ කරුණු කියවුණා කියලා හිතනවා. සමා වෙන්න මේ කියන්නේ ප්‍රශ්න වලට දෙවිය මේ යම් යම් කරුණු හිතේ වැඩ කරපු පහුගිය දවස්වලත් මේ සම්බන්ධයි කියලා හිතනවා. මේ අද සාකච්ඡාවට අත්‍යවශ්‍යම කියන්නේ දැන් මම ගිස්මනිය ඇත්තට මට මේ සාකච්ඡා සම්බන්ධයෙන් බැරි වුණා. මම පන්සලේ පරිසහනකට ගියද ඒ ස්වාමීන් වහන්සේ සිල් දුන්නේ නැහැ. අපිට සිල් දුන්නේ නැහැ. සාමාන්‍ය පන්සලට ගියාම මොළ වැඩසටහනකට ගියත් අපි සාමාන්‍යයෙන් මොළේ සිල්දරක් පටන් ගන්න එක සාමාන්‍යයෙන් දවස් වැඩසටහන නම් අට සිල් සමාදන් වෙනවා. ඒ නැත්නම් කිබ්‍රේටියත් එක කරන දා සිල් නැහැ. ඉතින් සාස්වාමීන් වහන්සේ ඉතින් මම සිල් දෙන්නේ නැහැ. මේ පටපිල් දෙන්නත් බෑ, ඔබ ඇත්තට සිල් දැල්ලත් බෑ, සිල් සමාදන් වෙන්නත් බෑ. මේ එහෙම මේ සිල්ක පිහිටද මේක කරගෙන යන්න කියලා සිල් එක පිහිටලා. මොකද මේ සිල් සමාදන් වෙනහම මේ මොකද මෙතන ඉන්න භාවනා කරන අය මේ පස්පවින් පැලකිලා ඉන්න විතරක් නෙවෙයි මේක මේ ආරක්ෂායක මාර්ගයට දැකගන්න අවශ්‍ය කරන කට්ටියක් නේ. මේ මාර්ගය යන්න ඕන එහෙම ආරක්ෂායක මාර්ගයට දැක ගන්න ඕන නම් පිට ප්‍රසීඩයක තියෙන්න ඕන කියන එක තමයි මලන්සේ අවධාරණය කරේ. ඉතින් ඒ කියන්නේ දැන් පංචශීලයක් අපි තමයි කරපස්ස නිත්‍යශීලයක් කියලා දැන් අපි කියන්නේ. ඉතින් එතනදී නිත්‍යශීලයේ ඉතින් ඕන කෙනෙකුට දකින්න පුළුවන් එක බෞද්ධ කියලා දෙයක් නැහැ. ඉතින් අනිත් පැත්තෙන් දැන් සතගතයන් වහන්සේගේ දේශනාවල් තියෙන්නේ දැන් පලාගේ දේශනාවල් කර සබ්බක අපස්සා කරන කුසලස් උපසන්ත කියන්නේ කුසලයෙන් ඉන්න එකට කුසලස් කරන එක තමයි අපි දැන් කුසල් වැඩිනවා කියනකොට කාය වචනේ නෙමෙයි සිතත් ඇතුළත් වෙන නිසා මට හිතෙනවා මේකනේ අද්ද සීලයකට යනවා කියන්නේ අද්ද සීලයකට මට අනිත් එක කල්‍යාණ මිත්‍රි කරුණා කරලා තව ටිකක් කෙටි කියන්නේ වැඩිපුර කියලා දෙනවා නම් කොහොමද මේ අද්ද සීලයකට යනකොට එතකොට මට තේරෙන විදිහට අර ප්‍රඥාවෙන්ම පෝෂණය වෙන සීලයක් වගේ තමයි මට තේරෙන්නේ. මොකද මේ සාමාන්‍යයෙන් අර සත්‍යමහත්ම කිව්වා කියන සීලයට සතිය අවශ්‍ය සතිය අන්තාස්තරයකට අවශ්‍ය වෙන සීලයක් අක්ෂරේ දැන් පංච සීල රකින්න සතිය වල දැන් ඒ විදිහට යන්න ඕන. නමුත් අර ප්‍රඥාවෙන් එන සීලේ ස්ථාවරයක් තියෙනවා කියන තමයි මට හිතෙන්නේ. ඒක අමුතුවෙන් රකින්නට වැඩිය පිහිටන ගතියක් එහෙම දැනෙනවා. ඉතින් ඒක ඉදීම ඒ සිතිවිලි සකස් වෙන විදිහක් තියෙනවා කියලා හිතනවා. ඉතින් මේ විදිහට වැඩෙන සීඩයක් දෙකක් මට හිතනස වහලට ඒ මම ගිස්මානේ ආපු ස්වාමීන් වහන්සේගේ දේශනේ මේ වැඩසටහනෙන් හිතලා ඉතින් ඒ වගේ පැත්තක් තමයි මට හිතුනේ තේරුම් ගන්න එහෙම කියලා තමයි. හොඳයි තේරුම් ගන්නයි. අපි ගැන සාකච්ඡා කරන අතරම සාමාන්‍ය සීලයක් හැමෝම රකින්නවා වගේමත් නැත්නම් අපි සීලෙත් කියන්නේ කොයි ආකාරයකද කියන එකත් අපි සාකච්ඡා කරමු. මොකමසු ය අභිසේ මහත්මයා කියන්නේ බලන්න. හොඳයි අපිට එන්නේ. දැන් එනවා අපි ශ්‍රීමති මාත්‍යා කියමින් ශ්‍රීමති මාත්‍යා අපි කීට පුදංග අපිට මේ කර්ම සම්බන්ධයෙන් අදාටික ප්‍රශ්නකින් සම්බන්ධ වෙන්නේ. සරණ කරනවා ධර්මාර්ගයන් නිර්වාණ අවබෝධය කරා යන කෙනෙකුට අවශ්‍ය මූලික වැදගත්ම අංගයක් විදිහට තමයි සීලය කියන එක තමයි මගේ කියන අදහස. එතකොට ඒ සීලය සීලය රැකීම නිසා ප්‍රඥාව සමාධියත් ප්‍රඥාවට උදව් උපකාර වෙනවා කියන අදහසක් තියෙනවා. එතකොට ඒ සීලය ශික්ෂාපද සීලය විතරක් නෙවෙයි ඉන්දිය සංවරය අජීව පාරිශුද්ධ සත්‍ය සම්නිසිත සීලාදී සිල් සංවර සීලයෙන් එතනට වැඩවත් වෙනවා කියලා හිතනවා. එතකොට ඒ සීලය ශික්ෂාපද වශයෙන් ගන්නකොට අපි අහලා තියෙන අංග 8කින් සමන්නාගත එක්ක සීලය අරියකාන්ත සීලය ඒ කියන්නේ අංග 8කින් සමන්නාගත එක්ක සීලයක් වෙනවා කියලා. එතකොට ඒ අංග 8 කියලා කියන්නේ සීලය ඒ සමන් රකිනා සීලේ පංච සීලය අට සීලේ සි සීලය සිමනහ සීලය ඒ සීලේ මුලින් අදින් අගින් සිල්පද කැඩිල නැති සීලයක් වෙන්න ඕනේ. කියන්නේ අකණ්ඩ සීලයක් වෙන්න ඕනේ. ඊළඟට නැදින් සිල්පදයක් කැඩිල නැති සීලයක් වෙන්න ඕනේ. ඊළඟට එකතැනකින් සිල්පද කීපයක් කැඩිල නැති සීලයක් වෙන්න ඕන. ඒකට කියනවා අසබල කියලා. තනින් තනින් සිල්පද කඩලමැති සීලය අකම්මාස කියලා කියනවා. එතකොට ඒ ආයත හතරක් තියෙනවා. ඊළඟට සමන් රකින්න සීලය සමන් අනිත්‍යයෙන් සැලසුම් ලබන්න සත්කාර සම්මාන ලබන්න විදිහට ඒකට කුෂ්ණාවට වහල්ලෙක සීලයක් නොවෙන්න ඕනේ. ඒකට කියනවා බුද්ධිෂ්ඨ කියලා. ඊළඟට ඒක තමන් ඒ ආකාරයක සීලේ රකින්නා කියලා බුදුපස්සේ බුදුමහරහතන් වහන්සේලා වගේ ප්‍රඥාවන්තයෝ සීලෙන් අගතෙන්පත් උත්සවෙන් උන්වහන්සේලා දැක්කත් ඒක ඉතාම හොඳයි කියලා අනුමත කරන විදිය සීලයක් ඉන්නකපත්ත කියලා කියනවා. ඊළඟට අපරාමත්ත කියලා කියනවා. ඒ සීලය කෘෂ්ණා දෘෂ්ටි වලින් පරාමක්ෂණය වෙලා නැති. ඒ කියන්නේ දිව්‍ය ලෝක සම්පත්, බ්‍රහ්ම ලෝක සම්පත් වෙනුවෙන් නෙමෙයි ඕනේ සීල රකින්නේ. නිර්වාණ අවබෝධය පිණිසමයි කියලා හිතන සීලය. ඊළඟට ඒ සීලය සමාධි සංවර්ධනක සමාධියට උපකාර වන සීලයක් වේ. ඒකට මේ ආකාරයට අකණ්ඩ, අච්චුද්ධ, අසබල, අසම්මාස, බුද්ධිස්ස විඤ්ඤාතසත් අපරාමස්ස සමාධි සම්පන්නික අංගාටකින් සමන්නානතෙච්ච සීලයක් තමයි මෙතන සඳහන් වෙන්නේ. අදි සීලයක් වශයෙන් කියනසයි අදහස. එතකොට ඔය ධර්ම මාර්ගයේ යන්න, නිවන මාර්ගයේ යන්න බොහෝ විට එතකොට මුලතම උපකාර වෙන ධර්මය සීලය කියලා තමයි හිතෙන්නේ. දැන් කටවෙන්නේ කිසිත් සීලෙන් නිසුද්ධ සීලයක් වෙලා තමයි ඊළඟට සිත් ශුද්ධිය, විචිත්‍ර ශුද්ධිය ආදී වශයෙන් ඉදිරියට යන ගමන දක්වා තව ප්‍රතිචේධිතව මතක් කරා වගේ නව මහ විදර්ශනා ඥාන දක්වා යනකොට එතකොට මූලික ඉනිමගක පළවෙනි පදිය වගේ සීලය උපකාර වෙනවා කියන අදහස තමයි කියන්නේ. ධර්මයන් සර්ණයි. ඔය ධර්මයන් සර්ණයි බොහොම තින් මම හිතනවා ඇත්තම සීලය සම්බන්ධයෙන් කතා කරනකොට ඔබතුමිය කිව්වා වගේ සාමාන්‍යයෙන් අපි එදිනෙදා සමාදන් වෙන සීලේ සමානක් නෙවෙයි ඉන්ද්‍රිය සංවරයේ කියන එකත් ඒ වගේම ඉන්ද්‍රිය සංවර සීලය මේකෙන් හුඟක් වෙලාවට වෙන්නේ අපි හිත වෙනේවට දුවන අවස්ථා අපිට ලෝභ ද්වේෂ වලට නොයා හිත යම් කිසි විදිහකට සංසුන්වීමක් තමයි එතනින් ඇති වෙන ඉන්ද්‍රිය සංවරය තුළින් ඒ වගේම ප්‍රතිසංසිත සීලය නමුත් කෙරෙන්නේ මේ ප්‍රයෝජනේ සලකලා දේවල් පාවිච්චි කිරීම ඒ කියන්නේ එතකොට හිතනවා ඇත්තටම කාම භෝගී ජීවිතය කියන එක අපිට අදාළ නැවෙන බව හොඳටම පැහැදිලි වෙනවා. එනකොට ආජීව පාරිශුද්ධ කියලා. ආජීව පාරිශුද්ධ කියලා කියන්නේ මේ තමන්ගේ යැකීම කොයි ආකාරයෙන්ද මම යැකෙනවනම් තමන් රැකියාවකින් යැකෙනවනම් ඒක පාරිශුද්ධ ලෙස කර ගැනීමට ඒ වගේම තමන් යැකෙන්නේ අනුන් දෙන ආහාරයෙන් නම් ඒ අනුව යැකෙන්න එයා ඒ ආකාරයෙන් ඒ සීලය ඒ හතර කොටස් එකට කරලා තිනේ ඒ වගේම ඒක රැකී යුතු ආකාරයක් සීමිත මහත්මයාට පැහැදිලි කළා. අපි මම හිතනවා සත්‍යතුමා කියනෙමු පොඩ්ඩක් අපිට අදි සීල ශික්ෂාව ගැන දවසක් මතක් කරලා දෙන්න සත්‍යතුමනි. ඊට පස්සේ අපි ඒක කොටස් වලට යමු. සේරුවන් සර්මයි. සම්මා සම්බුදු සර්මයි තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. අපි හදාරලා තිනවා ගිනගෙන ගින්න පසුගිය මාසේ පුරාම ඒ අර චූල සීල මධ්‍යම සීල මහා සීල අපි ගෙන ගත්තා මොනවද කරන්න ඕනේ කියලා. ඒ කොටසෙම තියෙන ඒ සීල කන්ද වර්ගයේ සෝන දණ්ඩ කියලා සූත්‍රයක්. දැන් මා හදන්නේ අද සීල ශික්ෂා කියන්නේ ඒ අර උපසම්පදා භික්ෂුව බාර ගන්න විදිහ නැත්නම් සත්‍යාබෝධය සඳහා යන කෙනෙක් උනන්දු වේ යුතු දේවල් අහවල් කියනවා කියන්ට වඩා දැනට අපට දැන් වැදගත්ම වචනේ තමයි තිබ්බෝ ඡන්දෝ භවිෂ්‍යති. මට දැඩි උවමනාවක් අවශ්‍යතාවයක් මගේ ගැඹුරුම හදවතින් එනවාද එන්න ඕන. ඒ ආවහම අපි අනිත් ඒවා පොඩ්ඩක් අයින් කරලා මේ සඳහා වැඩි උනන්දුවක් වෙනවා. ඒකද අපි කතා කරපු ඉන්ද්‍රිය සංවර සීලය වගේ දේවල් අත්‍යවශ්‍යමයි. ඒකත් අපි හින්දා පංචශීලයක් කියලා එකක් පොදුවේ තියෙනවා නම් බුදුනුවන්ට ඒ පහෙන් කීයක් කැඩෙනවාද කියලා බලන්න ඕනේ. කැඩෙනවා නම් ඒක හදාගන්න. ඒක හදා ගන්න ඕන කියලා මම මතම යෝජනාවක් කරනවා. අවංකව කාටවත් කියන්න නෙවි. ඊට පස්සේ මංගෙන් ඒ පහ හොඳටම රැකෙනවා නම් ඉන්ද්‍රිය සංවරේ කැඩෙන්නේ කොහෙන්ද කියලා බලනවා. අපි දැනගත්තනේ ඒ අර කතා සාධි කතා චෝර කතා වගේ දේවල්. ඊට පස්සේ දැන් ඔය පොසත් අෂ්ටාංගික උපෝසත සීල කියලා කියන්නේ ඒ ටික. එතකොට අර ඇහැට කනට අවශ්‍ය කියලා හිතන જાති දෙන්නේ නැහැ දැනට. ඒ ටික තමයි පරික්ෂාම් කරගන්න උඩට. ඒකට කියන්නේ ඉන්ද්‍රිය සංවරය කියලා. ඊට පස්සේ දස සීලේ තව දින්ගක් එහාට යනවා. එතකොට අර මුදල් පරිහරණය එයින් අයින් වෙනවා කියන්නේ. එතකොට දැන් විකාල භෝජනා කියන එක අපි හිතමු දැන් 12න් පස්සේ කෑම නොගෙන ඉන්න බෑ දැන් සමාජයේ ඉන්න සමහර අයට. නමුත් ඒ අතරතුර රට කජු කනේ වාසුගලස් පිටක් කනේ ඒ දාසුගලස් කනේ ඒ පොටේටෝ චිප්ස් කනේ ඒ වගේ જાති වලින් අයින් කරන් ඒ වගේ જાති වලින් මෙදෙන්න පුළුවන්. උදේ කෑම, දවල් කෑම, රාත්‍රි ආහාරය. ඒ තුන අතරේ වෙන જાති වතුර දින්දා බොන જાතියක් ගත්ත ජන්නේ නොගන්නවා නෙවෙයි. ඒතකොට දැන් මට පුළුවන් ඒ සඳහා පුංචි දේවල් ඒවා. ඒ සඳහා මට යෙදෙන්න පුළුවන්. එතකොට බොහෝ රූපවාහිනියට පැය 10ක් වියදම් කරනවා නම් සතියකට මම පරෙන්නේ. දවසට පැය භාගයකට ගන්නවා වගේ තියෙනවා. පුවත්පත් අනවශ්‍ය පුවත්පත් වලින් අයින් වෙනවා. දේශපාලනික පුවත්පත් වලින් අයින් වෙනවා. දේශපාලනික සුපහානික සටහන් වලින් අයින් වෙනවා. ඒ වගේ જાති වලින් මම ගැඹුරුම විදිහට මම කාටවත් කියන්න නෙවෙයි. මම උඹ නම් පරදිනවා උගක් වෙලා. මා සායිත් මන් දෙනවා. මං ආදරය කරන තථාගතයන් වහන්සේ මට මෙහෙම කි මං නිසා මෙහෙම කරනවා කියලා. ඒතර අප දන්නවා දැන් අර කල්යාණ මිත්‍රා කී අපංග අචිදාස බලක මාස ඒ සීල දෙක කිවාරේ සම්ද සීලේ විදිහ. අර චෝණ දණ්ඩ සූත්‍රයේදී හොඳ දෙයක් තියෙනවා. යත්ත සීලං තත්ත පඤ්ඤා යත්ත පඤ්ඤා තත්ත සීලං සීලවතෝ පඤ්ඤා පඤ්ඤවතෝ සීලං සීලේ තියෙන තැන ප්‍රඥාව ඉඳ පටන් ගන්නවා. ප්‍රඥාව තියෙන එක තමයි සීලයේ ප්‍රතිගුණක් සඳහයි කියලා ඒක ඉන්නේ පරිස්සම් වෙන්න ඕනේ. ඒ සීල පඤ්ඤා දෙක එකට යනවා. මේක අධිපඤ්ඤාම නෙමෙයි ඒක. මේක තේරෙනවා. සිදුවත්තේ නැත්නම් උපතිස්ස වගේ ඇත්තන්ට තේරුණාන මේක කරන්න බෑ කියලා. ඒත් ඒ වගේ කරන්න පුළුවන් හරියට දාරගන්න. දැන් මේ වචනව අධිශීල සික්ඛා සමාදානය කියන එක අපිටයි තියෙන්නේ කියන අදහස අපි ඒක දන්නවා අධිශීලය කියන්නේ මොකක්ද කියලා. දැන් මම මේ රෑන්ක් එක පල්ල හදාගන්න. ඒත් මට කරන්න පුළුවන් හරිය මොකද්ද? මේ නිබ්බාන සුවේ උරදා බලන්න. රස විඳින්න. දීවකාල බලන්න. ඒ ඒ ටික තමයි වැදගත් වෙන්නේ. අර මේක වැදගත් නෙවෙයි තමයි ඉතින් ඒ වැදගත් නෙවෙයි වැදගත්කම තමයි මට ඡන්දේ පහළ වේවා කියලා කියන්නේ. අදි සීල සික්කා සමාදානේ සිබ්බෝ ඡන්දෝ භවිෂ්‍යති කියලා සික්කිටබ්බන් ඉක්මෙන්න ඕන. හිතාගන්න. අදිස්ත්‍යා සූරකේ ඒ තිප්ප ඡන්දේ ලැබගත් වෙන බොහෝ වෙලාවක ඒකට එතකොට අර අපි හැමදාම කියන්නේ ගැඹුරම මගේ ගැඹුරම හදවතින් නැගෙන වුමනාවට මුළු විශ්වෙම පිළිතුරක් හම්බ වෙනවා කියලා ඒ වගේ. එතකොට ඒකට අපස්ති විදිහට පාත් මාර්ගයේ සැලසෙනවා. අපි කවුරුත් දන්නවා මේක දුක මොකද්ද? මේක තියෙන විදිය මොකද්ද? කියන්නේ අපේ වචනාර්ථ වශයෙන් හරි ගන්නවට. ඒ නිසා ඒ අදි සීල සික්ඛා සමාදාන කියනකොට දැන් තියෙනවට වඩා අප දන්න චූල සීල මජ්ජිම සීල මහා සීල ඒවා අයින් ඒක අයින් කරනවා නෙවෙයි ඒක. නැත් ඒකේ වුණත් මට ඒ කරන්න පුළුවන් හරිය මොකද්ද? මට කරන්න පුළුවන් හරියක් තියෙන. මුදල් පරිහරණය කර නොකරින් දෙන්නේ නැත්නම් ඒක කරන්න. නමුත් එක දවසක් ටයිම් කරන්න පුළුවන් මම අද මුදල් ගැන හිතන්නේ නැහැ. මේ බිල් ගේවල ඉතර නම් ඒක ඔක්කොම ඉවරයි. ඉගෙන පසුතැවෙන්න යම යට යන්න ඒක සැලසුම් කරන්න. ඒක යන්න තුම දවසක් ඉන්න බලන්න. බැංකුවට බලන්න තුර මේ ස්ටේට්මන්ට් බලන්න තුර ඒ වගේම හිතන්න. පගි ඒ අධිෂ්ඨාන පූර්වක වෙන්න. හැබැයි ඒකට උත්තරයක් හම්බ වෙනවද? විතරක් හම්බ වෙන අපිට නෑ. මේ කරුණ විතරයි අවශ්‍ය වෙන්නේ. තිද්දෝ ඡන්දෝ. අදි සීල සික්ඛා සමාදාන. ඒකත් දැන් අර භික්ෂු කියන කොටසට ඒ කියන්නේ කිව්වනම් භික්ෂු භික්ෂුණීන්ට අපි දැන් බලන්න ඕනේ සත්‍යාබෝධයේ සදා යන්තු උමනායක යන කියන අදහස. අර සංදීක සූත්‍රය හොඳයි. දැන් අනිත්‍ය කෙසේ වෙතත් සමයි. මේකෙද පොඩි සටහනක් ඇති කර ගන්න ඕන. නෝට් එකක් තමන්න තියා ගන්න ඕන. සම්මා සම්බුද්ධ සත්‍ය. ඒ සෝන දන්ද සූත්‍ර දිංගක් ඉතලා බලන්න. ඒක අර විදිහටම තමයි නම්තර සීල පඤ්ඤා දෙකේ තමයි එන්නේ. ඒ කියන්නේ ඒයා කියනවා ඒකට මේ සෝන දන්ද ඇත්ත කියන අතින් එකක් අතින් අත හොදන වගේ අත් දෙක අත් හොදනකොට අපි ගතේ සබන්දා දාගෙන අත් දෙක හොදනකොට අතින් අත මදින වගේ තමයි. කකුල් දෙක හොදනකොට එහෙම කකුලෙන් කකුල හොදන්න. විසුන් මහන්සියලා ගම් බුදු දානමාගේ පයික කකුලෙන් කකුල හොදන්න. ඒකකොට මේ අතින් අත හොදන වගේ අපි හිතුව අපි සබන් ටික ගන්නේ ඒ ඩිස්පෙන්සර් එකෙන් දකුණු අතට කියලා. දැන් ඒකත් දකුණු අතේ විතරක් හොදන්න අපි අත් දෙක අතුල් වෙන එකට. ඇඟිලි අස්සින් අස්කෝම අතුල් වෙන. ඒ වගේ සීල සීල පඤ්ඤා පඤ්ඤා සීල. සීල පරියෝදාත පඤ්ඤා පඤ්ඤා පරියෝදාත සීල. ඒ සෝන බඳ බුද්ධාන්ත කියන ඒ සියා මං මිත්‍රාන්දුකාරවලදී පළාත. බුදුදහම් වාසේ සම්මත කරනවා ඉතිහාසය යක් කියලා දුන්න සූල සීල මධ්‍යම සීල මහා සීල ඒ විදිහට තමයි මේ තේකේ. ඒක සීල පහ සීල පඤ්ඤා දෙක දෙකකට යනවා කියන අදහස එනවා. සෝනන්ද සූත්‍රයක් කියන සම්මා සම්බුත් සරණයි තව කතා කරාන්ත පින් මේ අපට කියන්න පිච්චෙන සිද්ධාන්ත මත. දැන් දෙන්නත් කියන්නේ ඇත්තටම මම හිතන සීලය කෙනෙක් අන්‍යාගම් වල තියෙන සීලයත් ඒ වගේම මේ බෞද්ධ දර්ශනය තුළ කියවෙන සීලයත් අතර මූලිකම වෙනස කියලා දකිනවා. මේ ප්‍රඥාව මූලික කරගෙනම කරන සීලයක් බවට පත් විය යුතුයි කියලා තමන් යම් කිසි සීලයක් රකිනවා නම් ඒක සීලය රකින්නේ කොමක් සඳහාද කියන එක ගැන හොඳ දැනුමක් ඇතුව මොකක්ද ඒක වෙනස කියලා දැනගන්න. ඉතින් අද සාකච්ඡාවටදී මේකට මේ හොඳ ආලෝකයක් ලැබුණා. සත්‍යත්වම විශේෂයෙන්ම පෙන්වා දුන්න අපිට මේ අවස්ථාව වෙනකොට අපි කොතනින් ඒක ගත්තද කියලා. මම හිතන්නේ වෙනත් විදියට ඔක අර්ථකථනය කියන්නේ ගැඹුරු විදිහට අර්ථකථනය කරපු තැන් ඇති සූත්‍ර දේශනාවල කියලා බව සත්‍යත්වම පැහැදිලි කිරීම තුළින් තේරුණා. මේ මෙතෙන්දර මට මේ ඉස්සරතුමන් කැමති අහලා දැනගන්න දැන් තවත්මයා දැන් අද සමාදම් වෙන්න කියලා කිව්වා. එහෙනම් තමන්ට ලං කරගන්න කියලා මේ අධිශීල අධිචිත්ත අධිප්‍රඥාව මුල් කොටසේම තිබුණේ. ඊට පස්සේ තිබුණේ ඒ වගේ ආශෝෂය කිරීමක් ඒක වහවහ බලාපොරොත්තු වීමක් හිතේදී නොකරගන්න. නමුත් ඡන්දයක් ඇති කරගන්න කියන දේ මෙන්න මේ ඡන්දයක් ඇති කරගන්න කියන කාරණාව ගැන පොඩ්ඩක් තව ටිකක් කතා කරන්න පුළුවන් නම් කැමතියි. ඡන්දයක් තියෙන යුතුයි කියලා දැන් උදාහරණයක් ඇටියට මේ දිනවල අපිට හිතෙනවා නම් දැන් යන්ත මහත්මයා ගැන අපි කතා කරනකොට අපි කියනවා දැන් අපිට යම් පියවරවල් ගන්න හිතෙනවානේ. අද කරගන්න බැරි වුණත් තව ඉතිරි කාලෙකදී හරි මම මේ දේ කරන්න ඕනේ කියලා වගේ යම්කිසි හැඟීමක් ඇති වෙනවා නම් ඒක ඇත්තටම ඡන්දයක් ඇතිවීමක්ද ඒක. ඉතින් ඒ ඡන්දේ ඇති වුණා කියන දේ කුසල් සිතක් කියලා නම් තේරෙනවා. ඒක මේ කොහොමද ඉතින් එහාට අපි ගෙනියන්න ඕනේ කියන කාරණාව මේ පිළිබඳ පොඩ්ඩක් ඒ වගේ කතා ගන්න. මොකද මේ මේ මේ සාකච්ඡාව අවසානයේදී දැන් අපිට බලාපොරොත්තු තියෙන පහම දවස් සූත්‍ර දේශනාව සාකච්ඡා කළ ඉවරලා සාකච්ඡාව අවසානයේ පස්සෙ අපි මොකද බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් හැමදාම සාකච්ඡාවල නම් මේ වගේ අදහසක් මම ඉදිරිපත් කරන්න කැමති. මේ ඉදිරියට මොකද්ද අපි සාකච්ඡාවෙන් බලාපොරොත්තු වෙන්නේ? මේ සාකච්ඡාව අවසානයේ අපි ඉවත් කරනකොට කොහොමද අපි අරගෙන ආයෙ උත්තේ කියලා. ඉතින් මේ සාකච්ඡාව අවසානයේදී අපිට ඇති වෙනව නම් කිසියම් අධිෂ්ඨානයක් නැත්නම් වුණාවක් සමාතුළු ඡන්දයක් ඇතිකර ගන්න අධිශීලයේ අධිචිත්තයේ අධිප්‍රඥා සඳහා කියලා අන්න ඒ සඳහා යොමු වෙන විදිහට සාකච්ඡා කරලා සුට්ටක් මේ දැන් කතා කරන දේවල් ඔස්සේ කතා කරලා හොඳයි කියලා තමයි යන්ට මහත්තයා වැඩසටහන වෙනකොට මට මගේ ඡන්දයට වැඩි කර ගන්න අධිශීල අධිචිත්තයේ අධිප්‍රඥා කියන දෙයට සමාවෙන්න යන්ට මට උතුම් දෙයක් වෙනවා. හොඳයි ඒක සම්මයේ දවස් මාසය බොහොම කියන නැත් තමයි කියන්නේ අපි මේ සාකච්ඡා තුළින් බලාපොරොත්තු වෙන්නේ ඒකයි අපි අද ඉන්න සත්‍යයට වඩා ඉදිරියට මේ ප්‍රතිපදා මාර්ගයේ තවදුරටත් ඉදිරියට යෑමට මේකෙන් දෙන උත්තේජනයක් තමයි අපි මේ සාකච්ඡා තුළින් අනිවාර්යයෙන්ම ලබන්නේ. හොඳයි තේන මාත්මයා මම ඔබතුමාට කියන්නම් එදලුවත් මාත්මයා මත කරපු කොටසක් අදාළ කරගෙන සාකච්ඡාවට ඉක්ුත් වෙන්න කියලා ආරාධනා කරනවා. තේන මාත්මයා තෙරුවන් සරණයි. ඇත්ත වශයෙන්ම දලත මාත්මයට අනිත් ඈත් ගොඩක් හොඳට විස්තර කරලා දුන්නා මේ අති ශික්ෂාව ගැන, අති සීල ශික්ෂාව ගැන. දලත මාත්මයට එක්තරා පැත්තකට යොමු කළා මේ ඡන්දය කියන එක. ඒක මම තේරුම් ගත්තේ නම් මෙන්න මේ විදිහට. ඒ කියන්නේ දැන් ඇත්ත වශයෙන්ම ඉස්සෙල්ලාම අපි ඉගෙන ගන්න ඕනේ මොකක්ද මේ අති සීල ශික්ෂාව කියන්නේ කියලා. ඉතින් ඒක ඉගෙන ගත්තට පස්සේ අපිට තේරෙන්න ඕනේ මේක අපි දැන් අනිත් ඒවාට වඩා හොඳයි කියන ඒ කැමැත්ත තෝරා ගැනීමේ කැමැත්ත මත වෙනවනම් ඒකට තමයි මංජුතනි ඡාන්තය කියන එක කියන්නේ. දැන් ඉස්සෙල්ලා සති දෙකක් කිව්වා දැන් රූපවාහිනිය බලනකොට සමහර වැඩසටහන් වල බලන්න නැතුව ඒක සීමා කරන්න කියලා. ඒ මේක මම සීමා කරන්නේ මේක මේ විදිහට මේක සීමා කිරීමෙන් මට මොකද්ද ඇති වෙන ප්‍රයෝජනේ? මත අපි හැමදාම දැන්ම අපිට යම් කිසි ප්‍රයෝජනයක් තියෙනවා නම් තමයි අපේ හිත ඒකට ඇදිලා යන්නේ. ඉතින් මේක හරියට තේරුම් ගත්තොත් මේකෙන් තියෙන ප්‍රයෝජනේ හරියට තේරුම් ගත්තොත් මට හිතෙනවා ඕනම කෙනෙකුට ඒ ප්‍රයෝජනවත් දෙයට සිත ඇදිලා යනවා කියලා. අපිට තේරුම් ගත්තොත් මේ අති සීල ශික්ෂාව කියන එකෙන් අපේ ජීවිතයේ තියෙන ඒ නොසන්සුන්කම නැති කරගන්න පුළුවන්, අපේ ජීවිත සැනසෙල් ඇති කරගන්න පුළුවන් කියන තේරුම ගත්තොත් තේරුණොත් අපිට ඒක අති සීල ශික්ෂාව අපින් නිරන්තරව නිරායාසයෙන්ම ඒ පැත්තට යොමු වෙනවා. يعني මේ පැත්තට අපි ඡන්දය මතු වෙනවා. ඒකෙන් දැයි මේ සූත්‍ර දේශනාවල් තියෙන වැදගත්කම තියෙන්නේ. ඒක අපිට මේක බලෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. අපිට තියෙන්නේ මේකට තියෙන වටිනාකම ඉගෙන ගත්තාම මේ වටිනාකමත් එක්ක ඒ පැත්තට හිත ඇදිලා යන ගතියක් ඇති වෙනවා කියලා මට මගේ පුද්ගලික කියන්නේ මගේ එක්ස්පීරියන්ස් එක මම තේරුම් ගන්න තියෙන්නේ. එතකොට හිතෝසෙන් මට තාම තේරෙන්නේ නැහැ අධි සීල ශික්ෂාව කියන්නේ මොකක්ද කියන එක. සමාවෙන්න ඕනේ මොකද එක එක channel එක එක්කන එක එක විදිහට කිව්වා. දැන් මම ඉන්ටර්නෙට් එකේ ගිහලා බලුවාම ඒ එක තැනක තිබුණා මේ අධි ශික්ෂාව ගැන, අධි සීල ශික්ෂාව ගැන කොටසක් ඉද බික්කු සීලවා හොත් කියන එක මම දැනගන්න කැමති. ස්කාටා දෙයක මේ තේරුම් කළ දෙන්න පුළුවන් කියලා මොකද මට මේක මම හිතනවා මේ මේකේ මේ චෙක් එකේ දැම්මා. ඉතින් ඒක තියෙන ඔක්කොම පාලි වලින් මට තේරෙන්නේ නැහැ පාලි. මේක මේ බ්‍රාහ්මෘය අධි සීල ශික්ෂාව කියන්නේ මොකක්ද කියන එක තේරුම් කළ දෙන එකක්. ඉතින් මේක මේකෙන් ප්‍රයෝජන අපිට මේකෙන් තියෙන ප්‍රයෝජනය මොකක්ද කියන පැත්ත හොයාගන්න පුළුවන් නම් මම හිතනවා ඒක අපිට ප්‍රයෝජනවත් වෙයි කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා. ජයන්ත මහත්මයා කරුණා කළා ඒක කියවන්න ප්‍රතිකර කිරීමකට අහු වෙන විදිහට කියලා විජහත් විතුවාගේ මේක තේරුම අහගමු එහෙමනම්. හොඳයි තෙරුවන් සරණයි. මේක තේන මහත්මයා දාලා තියෙන්නේ කතමා අදි සීල සික්ඛා ඉද වික්ඛු සීලවා හෝති පාතිමොක්ක සංවර සංගතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි සමාදාය තික්ඛති සික්ඛා පදේසු කුද්දකෝ සීලක්ඛන්‍දෝ මහන්තෝ සීලක්ඛන්‍දෝ සීලං පතිච්ඡා ආදි චරණං සංයමෝ සංවරෝ සංවරෝ මුඛං සමුඛං කුසලානං ධම්මානං සමාපත්තියා අයං අදි සීල සික්ඛා කියන එන්න සත්‍යිතුනේ මම ඔබතුමාට කියමු වෙනවා අපිට මේ වචන අස්යෙන් එක තවදුරටත් පැහැදිලි කර දෙන්න ලෙස ආරාධනා කරමින් සත්‍යිතුනේ තෙරුවන් සරණයි. හොඳයි සම්මා සම්බුද්ධ සරණයි. අපි පොට්ටපාද සූත්‍රය ඉගෙන ගන්නකොට මුලින්දන් අගට සති චක්මයෙන් විස්තර කරා සූල සීල මජ්ජිම සීල මහා සීල කියලා. කොහොමද අදි සීලයට යැත්ත යන්නේ කියන එකින් එක වෙනස් කරගෙන ඒ සූල සීල කියේ පොඩි සීල. ඊට පස්සේ මජ්ජිම සීල කියන්නේ ඊට වඩා ගැඹුරුයි. අර ඒ ආයතපාද සූත්‍රේ කොටසක් නැත්නම් තියෙනවා නම් ඒක ආයත කියවන්න විශේෂයෙන් සී ඔය සීලakkhand වර්ගයේ ඔක්කොම එක ගැන විස්තරේ තියෙනවා සීල සීලේ මොකක්ද කියන එක. දැන් අද දවසේදී මම ඒකට නොයන්න උත්සාහ ගත්තා මොකද අපි දිගින් දිගට කතා කරන නිසා. දැන් මේක කියන්නේ මෙමය. ද කතම අදි සීල සික්ඛා. මොකක්ද මේ අදි සීල සික්ඛා? ඉද බිකු සීලවා හෝති පාති මොක්ක සංවර සංඋත්සව විහෙත විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු භය දස්සාදී සමාදාය සික්ඛති සික්ඛාපදී. එතකොට මේක බුදුහාල්කේ පුටිකේ එතනයි. ඊට පස්සේ මම හිත දෙච්ච එක නම් මම හිත අර්ථ කතාවෙන් එන්නේටි අරන් තියෙන්නේ කියලා මට පාළි වචන අනුව තේරෙන්නේ. එතකොට පාතිමොක්ඛ සංවර සම්මුතෝ විහෙර. පාතිමොක්ඛ සංවර සීලය කියන එක අපි දන්නවනේ. පාතිමොක්ඛ කියන්නේ පා අතිමොක්ඛං අතිපමොක්ඛ ප්‍රධාන වශයෙන්ම සීලයේ තියෙන මූලිකත්වය දෙන්නේ ටික භික්ෂුවට. ආයෙත් මම මතක් කරන්නේ සූල සීල මධ්‍යම සීල මහා සීල කියවන්නට. පාතිමොක්ක සංවර සංගතෝ විහෙති. මේ පාතිමොක්ක සංවර සීලයෙන් ඇතු විහෙරණය කරනවා ආචාර ගෝචර සම්පන්න. ආචාර සීලී වෙනවා. කරන්තු හෝද වැඩ පිළිවෙල දැනගන්නවා. ආචාර සීලී වෙනවා කිව්වේ ආචාර ගෝචර සම්පන්න. ගෝත් තමන් යන්ත ඕන තැන දන්න. තමන් සීලේ තිබුණා කියලාම ඉන්නේ නැහැ. මග්ගෝ ආචා කොයි විදිහට මම පාවිච්චි වෙන්න ඕන කියලාද දන්නව? කොතනද මම හැසිරෙන්න ඕන කියලාද දන්නව? ආචාර ගෝචර සම්පන්න. අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි. චූටි වැරද්දක වුණත් බය දකින්න මේක වුණොත් අර පඤ්ඤා සීල මතක් වෙන්න ඕන. සීලවචෝ පඤ්ඤා පඤ්ඤවචෝ සීලං. මේක කළොත් දහිතේ තියෙන එකක් තියෙනවා. ඒක සැහැල්ලුව දුන්නොත් එහෙම අර දැන් බල්ලෙකුට කෑම ටිකක් දුන්නොත් එකක් එයායි. ඒ විදිහට. ඒකට තියෙන බය නැති වෙලා ගියොත් එහෙම තව ඒක මං හිතනවා ඊට පස්සේ මනසේ තියෙන ගැතියක් මේක මං කරන්න පුළුවන් කියලා. මට කරදරයක් නෙවෙයි කියලා. නමුත් ඒකට බයක් ඇති වෙන්න ඕන. ඒක කළොත් අවාසි වැඩි. අදි ශීලයට යන්ත තියෙන අවාසි වැඩි. අදි චිත්තයට තියෙන යන්ත කියන බාධාත් වැඩි වෙනවා. අවාසි වැඩි වෙනවා. ඒ නිසා තමයි අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදේ. ඒ සික්ඛාපදයන් ආදරයෙන් බාරගෙන සමාදාය වුණා කියන්නේ ඒකයි. ආදරයෙන් බාරගන්න. මම බෞද්ධෙක් නිසා හෙළ බෞද්ධෙක් නිසා මම මේක බාර ගන්නවා කියන්නේ නෙමෙයි. දැන් මෙතන සත්‍යාවෝදේ කියන එක සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ පහළ වුණා. උන්වහන්සේ මේක කිව්වා මම මේක බාර ගන්නකෝ. ශ්‍රද්ධාවෙන් තමයි මේ පාතිමොක්ඛ සංවර සීලයට ඇතුළු වෙන්නේ. ඒකත් ඊට පස්සේ ඉන්ද්‍ර සංවර සීලය. ඒකත් අද සීල ශික්ෂාවකියා කියන්නේ පොර පාතිමොක්ඛ සංවර සීලය. එක ගැඹුරට ගැඹුරට යන්න තමයි චූල සීල, මධ්‍යම සීල, මහා සීල කියන ඒ ටික දැන්නේ. මේ එතකොට ඉතිරි ටික මේ බුදුරජාන් වහන්සේ කිව්ව කවුරුන් හෝ විග්‍රහ කරපු ටිකක් කියලා තමයි මම හිතන්නේ. නමුත් ඒකත් ඒකටම තමයි සම්බන්ධ වෙන්නේ. හරි. සීලakkhand කියන වර්ගී කියවන්න අපි දැන් කියවනේ පසුගිය සති හතරක්ම අපි ඒකේ විස්තර කතා කළා. අර සංඥා ගැනගෙන ගන්න කලින් පොට්ටපාද සූත්‍රය සම්මා සම්බුත්සරණ බොහොම පින් ඒ කර්ම හොයලා දුන්නා. තේරුම් ගන්න අය බොහොම පින් ඒක මතක් වෙච්ච දේ තමයි. දැන් මහත්තයා පොඩි දෙයක් එතන දැන් සත්‍යයතුමා පැහැදිලි කරාට බොහොමකින් එතන ආදිචරණං සංයමෝ සංවරෝ කියන එකත් සුද්ධක් පැහැදිලි කළා දෙන්නේ. ආදිචරණ කියන්නේ මුලින්ම හැසිරෙන විදිහ. සංවර කියන එක විග්‍රහ කරන්න තමයි කියන්නේ. සංවරය කියේ අර සංවර සංමුතෝ දැන් පාති මොක්ක සංවර සංමුතෝ කියන එකෙන් විස්තර කරන්නේ. මොකක්ද සංවරය කියන්නේ? ආදිචරණං සංයමෝ සංවරෝ. ඒ සංයමෝ කියන එක අපිට කවවත් දැන් මොත් එහෙම ආදිචරණං සංයමෝ. දැන් අර ආචාර ගෝචර වෙන්න කියන්නේ ඒකයි. දැන් මම ආචාර සීලී වුණොත් එහෙම අපි හිතමු දැන් අර අපි කතා කරේ කවුරු හරි මට බැන්නොත් එහෙම ආචාර සීලී වෙනවා. මම මේකට පැටලෙන්න යන්නේ නැහැ කියලා අදිස්ත්‍යනයක් තියෙනවා. එතෙන්දි මම වඩා ආචාර සීලී වෙනවා සංයමය පැටි කරගන්න. ඒක තමයි සම්මරේ කියන්නේ. අපි හිතමු කවුරු හරි ඇක්ෂන් මූවි එක බලනවා සැලකි මාලිලා හරි පිසිදින වෙන වැඩිපුර බලන්න කියන තිතේ එහෙම කට්ටියක් බලනවා. ඒක මන් මේක දකින්න මන් ඒ යාලුකමට හරි ඉස්සෙල්ලි කියලා වාදින මේකට තරහ වෙයි කියලා නැත්තම් මේ කෙච්චෙන් මග අරින්නත් පට පුළුවන්. මේ මිත්‍රකමක් තියාගෙන ඒ සෝෂල් වෙනවාම නෙවෙයි තමන් එතකොට තමයි අධිෂ්ඨාන පූර්ණ වෙනවා. ඒක තමයි පරිස්සම් වීම කියන්නේ. ඒක තමයි සංයමයේ කියන්නේ. ඒක තමයි සංවරය වෙනවා. ඒකත් ඒකට අවශ්‍ය දේ තමයි ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරය. ඒ ආධිකරණේ සංයමයයි. ඒ චරණේ පිහිටන්ට සත්‍විඥා චරණ කියන්නේ සත්‍යම සම්පන්න කෙනෙක්ගේ හැසිරෙන විදිහ ගැන. ඒ සංයමයේ නිසා සරණේ වාටි ඊට පස්සේ පිස්තනයි. සීලේ පිට. ඒක අර්ථකට විස්තර කරපු අර්ථකතනයක්. මේ ඉන්නාර කවුරු සම්බුදසර නැහැ. සම්මත සම්මත මේ පැති තුනේ බොහොම තින් දැනට වාචා මට මතක් වුණා. එතකොට මේ මෙතන ඉඳලා කල්යනා මිතු දෙන්නේ මම කියන්නේ කැමති නැහැ ඉස්සරත් මේක මාත් මේක එක දවසක් කීවා මතක මේ සාකච්ඡාවකදීම පාරිභික වාහනේ යන මොකක් හරි සිද්ධියක් වෙලා වෙනත් කෙනෙක් ඇවිල්ලා යාට මේ කනට ගැහුවද ගහන්න හැදුවාද කියන අවස්ථාවක් ඒසේ වෙලාවෙත් ඉතුරියගේ වලදකුත් නැති වෙලාවක ඒසේ වෙලාවකත් එයා බොහොම මේ අදිෂ්ඨානයක හිටියා කියලා රියැක්ට් කරන්න නැතුව ඉන්න. ඉතින් ඒ සත්‍යතුමා දැන් පැහැදිලි කරපු විදිහට ඒ හිතනත් ඒ යග්නි පැහැදිලි කරා වූ මේ සංවර ආදිචන් සර්ණ සංයමෝ කියන එක පැහැදිලි කර දීමත් තමයි ගැලපුණාද කියලා. ඒ වගේම තවත් මහත්මයෙක් වෙනත් මහත්මයෙක් කිව්වාද ගෙදර මේ පුරාම අර අපිට මයි ප්‍රොටෙක්ෂන් එහෙම දාන්නේ මේ සත්ත්ව ඇවිල්ලා එහෙම කරනවා වෙනිපෙනිත් ඒ සත්තු නොමරන අදිෂ්ඨානයක ඉන්න නිසා ඒ කිසුවක් නොකර හිටියා කියලා වගේ දෙයක්. මේවත් ඒ වගේ ඔයගොල්ලෝ මේ පැහැදිලි කිරීමට ගැළපෙනවද කියන කාරණාව දැන් තමයි මම පොඩ්ඩක් ඉස්මතු කරගන්නම්. අර කිව්ව මහතුන් දෙන්නා කවුරු හරි කැමති නම් එළි ඉස්සත් ඉන්නත් කමක් නැහැ. දැන් තවත් දැන් මම ගෞරවයෙන් කැමති කල්‍යාණ මිත්‍රයන්ටම අදහස් ප්‍රකාශ කරන්න. එතෙන්දී මට නම් පෞද්ගලික විදිහට ආචාර කියන එකට බොහොම දෙයින් ගැළපෙනවා කියලා ඒ තත්ත්වය හොඳයි කල්‍යාණ මිත්‍රයනි අපිත් එක්ක එකතු වෙන්න දෙපිනා මම තරක් දෙදා ගන්න තේරුම් ගන්න. එනාත් මයික් එකේ පාස් වෙයි මනාවුතුමා කතා කරන්නේ මාස්ටර්. ඒක පොඩි දෙයක් කියන්නේ ඔය දැන් මාත් මේ වැඩ ඒ අත්‍යවශ්‍ය කටයුතු විස්තර කරන එකේ තැන්වලදී වටිනේ. ඒ අදාළ සාකච්ඡාවට පුකාරීලා කාර්යයට පමණයි ඒක කියන්නේ. ඒක වෙන දැන් අර දැක්වෙන්නත් දෙකියපු සම්පූර්ණ කිනක මට ලෝක මගේ සම්පූර්ණ පෞද්ගලික කතාවක්. නමුත් මට දැන් මේ කාලේ හැටියට නම් වැඩිපුර මට පෞද්ගලික විදිහට අපි මේ විවිධ සාකච්ඡාව සම්බන්ධ වෙන විවිධ සාමීලස ධර්මයේ පහුලයි. ඉතින් මේ වැඩි මාසෙට පේන විවිධ ආකාරයේ ආකාරයෙන් ධර්මයේ දේශනා කිරීම එතකොට යම් ඒක වැඩි හරි කියනකට වඩා සමහර වෙලාවට ඉතින් මේකයි ඇත්තටම මේ කොච්චර කරත් මේ කොහොම දේශනා කොයි විදිහට කොයි ප්‍රමාණයකට දක්වන විදි පැවිදි මේ කොමල කොයි විදිහට දේශනා කරත් මට මේක කරන්න පුළුවන් කියලා අර එක තියෙනවා නේද කොච්චර කවුරු කිව්වත් තථාගතයන් වහන්සේගේ දේශනා වලින් මේ කියලා ප්‍රතිපදාව කරගෙන යනවා නම් මට මේක කරන්න පුළුවන් කියලා ඒක තියෙනවා නේද කියලා කැතියි. ඉතින් මම හිතන්නේ මේ ඒක ගෑනු සම්පූර්ණ පැත්තට අපිට අපේ පෞද්ගලික මේ කාලේ ගත්තාම සමහර කියන දේවල් ඇත්තටම අර සීලයෙන් මම මේක තමයි කරන්නේ ඒක මට නම් ඇත්තටම පෞද්ගලික මම මේවා හිතලා මේවා මෙහෙම කරන්න ඕන කියලා පිටට වැඩිනේ සමහර දේවල් තේරුම් ගැනීමෙන් තමයි වෙන වෙලා තියෙන්නේ. ඉතින් උදාහරණයක් වශයෙන් ගත්තාම දැන් අපි මම හිතන්නේ සත්‍යිතම ඔයනේ විදර්ශනා යනගෙන සමහර කළා මම හිතන්නේ මුලින් සාකච්ඡාවේ මුලදීම වගේ මේ සමහර දේවල් අපිට විදර්ශනා කරන්න අවශ්‍යවත් නෑනේ එකෙනෙකුට විතරක් තියෙනවා නැත්නම් මේ ජීවන තත්ත්වයට වඩා මම කියන්නේ මේවා අත්දකින්න පුළුවන් භාවනාවක් කියලා හිත භාවනා කරන සිතුවම් කිසි ආකාරයක සමාධියකට පස්සේ සම්පූර්ණ ආකාරයේ මේ කෙලෙස් අඩුනාට පස්සේ අපිට සිදුවෙන දේවල් ටිකක් යොමු සැකීම පුළුවන් ගන්නත් අපිට මේ දේවල් ඥානය කියලා. ඉතින් අපි මම මතකෙ තියෙන්නේ කීයට කියන්නේ දැන් අපි යන්නලා එක මේ රැකීම දේවල් අපි දකිලදී ඒ දකිලදී අතර යම් කිසි ආකාරය අපිට හොඳ පැහැදිලි දැක්වීමක් අරබ්බටයක් ගන්න පුළුවන් වෙලාවකදී අපිට තේරෙනවා මේ ඊට පස්සේ සංඥාව නිසාම සාමාන්‍ය දේවල් තේින්න කොටක් වෙන සිද්ධියකට ඒක විස්තරකට නනවල නමුත් ධර්මයක් වශයෙන් සමාලාවට තේරෙනවා මේ අරවලු ඒක ඊට පස්සේ ගොළු දෙල්ලයි මාය අතර ලොකු වෙනසක් නැහැ කියලා. ඉතින් ඒක මම හිතලා කරගන්න ඕන දෙයක් නෙවෙයි. හැබැයි මේක තේරුණාට පස්සේ දැන් අපිට ඒක පස්සේ හිතුවට පස්සේ තේරෙනවා අපිට කියන්නේ කි කර්මවල හිතලා බැලුවොත් එහෙම සත්‍යයකට යන හැටි දීපලානවත් මේ අහන ධර්මයන්වත් ටිකක් මනසින් හිතන තර්කයක් දාලා බැලුවත් ඇත්තටම එහෙම හිතනවා තමයි. නමුත් අර ඒක සංඥාවක් වශයෙන් මේක එනකොට ඊට පස්සේ තමයි ඒ සීලේ පැත්තට වැඩිපුර යන්නේ මේ මේව මෙහෙම වෙන්නේ නැති දෙයක කියන එක ඉන්නේ. එහෙම ඒක එතකොට අපිට ඒ පැත්තෙන් තමයි යන්න වෙන්නේ විදිහට. අනිත් පැත්තෙන් නම් එතකොට ඒකම විදිහට නෙවෙයි. අන්න එහෙම තත්ත්වයක් තියෙනවා. ඒක තමයි ඒක දැන් තව තියෙනවානේ බය ඥාන. ඊට පස්සේ බය ඥාන. එතකොට ඒවා මේ යන හේ අධ්‍යක්ෂින් මෙතන භාවනාවට කයක් ඒවා දෙන කුක්කත් නෙවෙයි. අර මේ සමහර වෙලාවට දැන් අර අපිට මේ සිම් අවධානය සිම්මලකට මේ නැති වෙන පැත්ත වැඩි කර තියෙනවා. ඒක ඉතින් අර මේ ඇටි කයි ඇටි සමහරකට මුලින් ඇටි මේ රයිටින් මුලින් ඒක කෝටි ඉලක් ඊට පස්සේ ලොක් වෙන පැත්ත ඒක තියෙනකොට ඒක මේ දානමයි අදුපාඩු වෙන්නේ ඒක ඉස්සරහට තේන්න ගන්න. ඉතින් අර ඇටි මේක ඉස්සරම තිබුණකොට මේක මේ කොච්චර මේ බහාලක තත්ත්වයක්ද කියන එක ඊට පස්සේ ඒක එතනදී ඉන්නේ ඒක සංඥාවේ වෙනස් වීමක්. ඊට පස්සේ අර දකින දේවල් වලත් ඒ පර්සෙප්ෂන් එක තමයි තේරෙන්නේ. දැන් ලොකට අපිට උදාහරණ දෙරි දැක්ක කෙනෙක් තමයි මේ මේක දැන් අපිට හරි හසයි කියලා නෙවෙයි කියන්නේ. ඊට පස්සේ කොටස් දෙකක් තියෙනවා. අපි පීචියක් කියලා කියන දෙකේ කොටස් දෙක කියලා. මේ මේවා ඇත්තටම කෙලවරකට වෙන්න මොන දේවල් කියලා කියන්නේ. ඒ වගේ සංඥා පැත්තක් එනවා. ඒ අනිත් ඒ වගේ වෙනකොට අර සීඩිය පැත්තෙන් ලැබිලි වෙනවා ගොඩක් ඊට පස්සේ. ඉතින් මේ ප්‍රඥා මම හිතන්නේ පැත්තෙන් මේක පෝෂණය වෙන සෑහෙන්නේ අර හිතලා මේ දැත්ත මට හිතෙන්නේ මේවා මේ හිතලා කරන්න පුළුවන් කියලා ඒක එහෙම හිතලා කරන්න පුළුවන් තත්ත්වයක් ඇති මේ ප්‍රඥාවත් මේ විතරදී ඒක ප්‍රඥාවේ ලෝණ කිරෙක් තමයි මගේ අදහස. පෙරවල් කරන්නේ යන්තනාස් නේ පෙරවල් කරන්නේ විදෝත් මහත්මයා අත වශයෙන්ම ඒක ඉතාමත් වැදගත් ප්‍රතිසප්පකතුම හදිරකලේ මේ සූත්‍රය ගත්තත් බුදුදහම වහන්සේ හලෝ ඔව් සමාවෙන්න මේ ධර්ම සාකච්ඡාවට ඔබතුමා සම්බන්ධ වෙන්නේ. මම ඒක නියුක් කරගන්න. හොඳයි. විරුත් මහත්මයා ඔබතුමා ඉඳගෙන මේ මයික් එක නියුක් කරගන්න. එතෙන්දෙත් මතක් වෙයි දැන් බුදුජානක මහත්මයා සුජාන් මහත්මේ අපිට මේ දැක්කේ මොකද සුසුත් දේශනාව දේශනා කරනකොට මේ අවත තිබුණ උපමාවක් තමයි මේ ධර්මයේ මත කරලා තියෙන්නේ. ඒ කියන්නේ මහන්සියට උනත් දැන් මේ අපි අවත තියෙන දේවල් තිබුණම ධහම දැකීමක් වගේ එකක් ඒක දැක්කහම දරුවනේ ධහමත් එක්ක සම්බන්ධ වෙනවලු. එහෙම කුස්සාවා ඒ වගේම මේ අපේ අවත කියන දේවල් ඇතුළෙන්ම අපි දකින්නවා කියන්නේ ඇත්තම හැම දෙයක්ම මේ යම්කිසි ප්‍රභාව ධර්මයේ ආනුවත් ඒ වගේම මේ ධර්මතාවය කියන එකත් අපිට මේ විදුහම ඔස්සේම අපේ මිට දෙන්න වෙනවා. මේ එකත් තමයි මොකද මතුණා කියන්නේ. අපිට එහෙමනම් විශේෂයෙන්ම අපි ඡන්දය ගැන කතා කරලා දරුවත් මහත්තයත් සම්බන්ධ කරලා මට හිතෙන දෙයක් තමයි පෞද්ගලිකව දැන් සමන්ට කැමැත්තක් ඇති වෙනවා නම් යම් දෙයකට ඒක ප්‍රතිඵලය හින්ද තමයි ඒ කැමැත්ත ඇති වෙන්නේ. අපි උදාහරණයක් වශයෙන් අපි අපකරණාසේ දිවකය වෙනවන දෙයක් බලන්න අහන්න වගේ යනවා නම් එතනදි ඒකට යෙදෙන්න හේතුව එතන කැමැත්තක් ඇති වෙන්න හේතුව ඒින් ලැබෙන ආස්වාදය. ඒකේ ප්‍රයෝජනේ නැත් ආස්වාදය කියලා ගමු. කෙනසක් දැන් මේ වගේ දැන් සාමාන්‍ය සීලයෙන් අදි සීලයකට යනවා කියන තැනක් අපිට කෙනෙක් කැමැත්තක් ඇති වෙනවා නම් ඒ කැමැත්ත ඇති වෙන්නේ ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය දැකීම හේතු කොටගෙනමයි ඉතින් ඒකින්ද යම් කෙනෙකුට සීල සීලය තුලින් හවත්කට අපි එදින්දා දක්ින පංච සීලය තුලින් යම් කිසි විදිහකට තේරෙනවා නම් මේ රැකීම නිසාම මගේ හිතේ මගේ කෙලෙස් අපි ධර්ම සිද්ධ වෙන්නේ නැහැ ඒ නිසාම සතුටක් ඇති වෙනවා කියලා ඒ විදිහේ ඒවා ඒකම පිටේ සමාජානයකට ප්‍රයෝගී වෙනවා කියලා එතනකොට තේරෙනවා එහෙමනම් මේ සීලය වැඩිපුර රැක්ක අතීතයේ හිටපු නැත්නම් වර්තමානයේ ඉන්න හරි සීලය අධිකව රැකීම නිසා ඒ කුමන සත්‍යද ඔයත් පහසුවක් ලබනවාද ඒ වගේම අපි දන්නවා ඉස්සරහම ප්‍රඥාවට හේතු සාධකයක් වෙනවා කියලා කොමදන්න සිත්තේ සඳහන් කරවගේ දෙකත්තරම ගැටෙනවා කියලා. මේ ප්‍රතිඵලය දන්නවනම් ඉතින් ලැබෙන සහනය ඉතින් ලැබෙන නියුනේ දක්නවනම් මම හිතනවා තවදුරටත් ඒ සීලේ කරෙහි සුදු සීලයකට යන්න ඉතින් අපි චිත්තයකට යන්න අපි ප්‍රඥාවට යන්න ඒකම හේතු වෙනවත් ඇති කියලා ඒකත් හේතුවක් කියලා. ඉතින් මම කැමති දැන් යමු වෙන අතරම මේක අපි අර සීලය ගැන සාකච්ඡා කළ ප්‍රමාණයකට ප්‍රමාණයකට ඒක පැහැීමකට පත් වෙන්න පුළුවන් කියලා හිතේ ඉස්සල් දැනෙන්න ඉන්නත් අපි එහෙමනම් ඊළඟ කොටස කාල වේලාවක් දරලා අදි චිත්ත ශික්ෂාව කියන කොටසට පොඩ්ඩක් යමු. සත්‍යයෙන්ම මම ඔබතුමාට කියන්නේ නම් අපිට අදි චිත්ත ශික්ෂාව පිළිබඳව සාවද ප්‍රථම ටිකක් මත කරන්නේ ඒ අපි සාකච්ඡාව ඉදිරියට ගෙනියන්නේ සම්සන්නක. සම්මා සම්බුදු සරණයි. බොහෝ කින් සතුන් කරන කියලා දුන්නාට මේ දැන් මේ සූත්‍රයේදී අපි උනන්දු වෙන්න ඕනේ අර මතක් කළා වගේ දැන් අර ගොවියා ඒ කාලේ පහු කරන්නේ නැතුව මිනින් හාලා පෝරු ගාලා වතුර බැඳලා ඒ ඇටේ හින බීජ තන්පත් කරනවා. ඒක තෝතක්ෂයක් ප්‍රාර්ථනා කරන්නේ මේ එන්න කොවිලාවදී කියන්නේ කියලා අවශ්‍යලාට ඒක මේ පාවිස්ටික් කරන්න පුළුවන් ඒ ඵල නෙලා ගන්නවා. ඒ වගේ සෝත බුදුහාම කියන්නේ මේ ඉක්මනින් කළ යුතු කරුණ පහු කරන්නේ ප්‍රකෘතිනේ කරන්නේ නැතු කරන්න ඕන කරුණ දෙකක් තියෙනවා. අපි කරනවා කියන්නේ කතා කරන්නාගේ ජන්ම ස්වභාවය තමයි ඕන දෙයක් පහු කරන මට මේක කරන්න පුළුවන් පස්සේ කියලා. අර ඒක සාකච්ඡා කරේ මරණ සතිය කියනවාද? එනිසා තමයි දුක්ඛ පටිපදා එකේ දිදී මරණ සතිය බොහොම වැදගත් වෙයි. මෙතන අවශ්‍ය වෙන්නේ මට ඒක මට දැනෙන්න ඕන දැන්. අර ඡන්දේ කියලා කිව්වේ ඒකයි. මට අවශ්‍යතාවයක් තේරෙන්න ඕන. හොඳ බෞද්ධයෙක් වෙන්න නෙවෙයි. නෑ ඒ தත්ත්වය ඒවා නෙවෙයි දැන් මෙතන තියෙන්නේ. බොහොම සරල දෙයක් තියෙනවා. මට ගැඹුරු ඡන්දයක් මට තියෙනවා දැති වෙනවා. අර කතෙන් කතා කළා වගේම ඒක තමන්ට තේරෙන ඊට පස්සේ ඒ තේරුණාම මට මේකට යන්න බැරි ඇයි කියලා තේරෙනවා. ඒ තේරුණාම ඒ ශික්ෂණයට මමපත් වෙනා මේක නිසා තමයි මට මෙතෙන් දෙන්න බැරි වුනේ කියලා. તો අපි චිත්ත ශික්ෂා කියන්නේ දැන් අපි පහුගිය මේ මාසෙම මීට කලින් සැතින් ඊට කලින් සැත් අපි ඉගෙන ගත්තේ ඒ අභිසඤ්ඤා නිරෝධ වගේ දේවල් ගැන කතා කරනකොට දැනට අපේ සංඥා තියෙන අපිට මතක් වෙන්නේ ඇඳුම් සපත්තු මේ පාටි කිවුරු පාත්‍රේ අංශකෙදී ඉඳුල්කෙදී දානේ දේදානේ දවල් දානේ පන්සල චෛත්‍ය දුව පුතා කාර්යාලේ කොම්පියුටරේ කාර්කේ පුළුවන් ගන්න එක ඊට පස්සේ ඕල් චේන්ජ් ඊට පස්සේ සර්විස් එක ධාති මතක් වෙන ධාති කාටත් මනසට තියෙන සංඥා පොඩි පොඩි වේවා ඒක කවුරුත් හිතනා ඒකට දැන් අර පොලිස් කාර්යෙත් බැලුවා පාරේ ඉන්නේ යත් ඒ ඔය මට ඇති වෙන සංඥා තමයි අරත් පොඩි වෙනසක් තියෙන මගේ වර්ගයේ වෙන එතකොට ඒ තමයි ඕනම චිත්තයක් වැඩ කරන හැටි. පංච උපාදානස්කන්ධ වලින් සංඥා කියන මේ මිරිඟුව හැමෝටම පහළල් තියෙන මේ විදිහට. දැන් ඒ වටපිටාවේ නොහිඳ අති චිත්ත ශික්ෂා කියන්නේ දැන් අපි ඉගෙනගෙන තියෙන මේ වචන කියනකොටම අපි ඒක අපිට දන්නවා කියලා ඒකයි මෙතන ඉන අවසනම කතා කරන්නයි කාමච්ඡන්ද ව්‍යාපාද සීනමිත උද්දච්ච කුච්ච විචිකිච්ඡා විශේෂයෙන් ওই උද්දච්චය තියෙන කුච්ච තියෙන ඒ නිසා දැන් අපි තව එහාට යනවා කියනට වඩා දැන් ওই දියවලේ වටේට කරකින් කොකුණක් තියෙන වටේ තියෙන කාමච්ඡන්ද ඒ වැල්ලේ තමයි ඉප්පිකතු හැඳ හැඳ යන්නේ ඒකකින් අයින් වෙච්ච ගමන් අර පොට්ටපාද සූත්‍රයේදී කිව්වේ සතහාගතයන් වහන්සේ ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලා ඉතින් විතරක් නෙවෙයි පොතෙන්ද කියන්නේ. සවිතක්කං සවිචාරං විවේකදං පීතිසුඛං අර පහ හිඳිච්ච ගමන්ම දැන් මනස් මනෝ කියන එක තව වැඩ කරන්න ඕනෙනේ. දැනට මේ මෝඩ මනෝ වැඩ කරන්නේම අර පංචු නීවරණත් පොඩි පොඩි සංඥා බත් එක්ක පුරාල්ලාන්නේ කොහිලත් එක්ක පුරාල්ලාන්නේ කරගිලත් එක්ක පරිප්පුත් එක්ක වාඩේ එක්ක පිට්ටුත් එක්ක ශ්‍රී ලංකාවත් එක්ක ජනාධිපතිත් එක්ක අගමැතිත් එක්ක කාර් එක පාපිස්ස ලෝන් මෝරේ ඔය ඔයගේ පොඩි ජාති බැංකු ගිණුම් වගේ දේවල් පොදුවේ බැලුවම මිලියන ඉන්න බිලියන 7ම බිලියන 7ම කියන්නේ හිතන්නේ නමුත් බිලියන 6ම හිතන්නේ 6ක්ම හිතන්නේ ඒකනම ඒක මනෝ කියන ඉන්ද්‍රිය හැටි. ඒකට අදි චිත්ත ත්‍ික්ඛා වෙනකොට දැන් හිතේ ඇතුළට ආගන්තු මේ චිත්ත භාවයේ මා පාචන වචනේ විතරක් ඒක දාර්ශනික තෝරන්න බේරන්න හදන්න එපා හදට මනෝ කියන මනින්ද්‍රිය පහු කරගෙන ගිහිල්ලා චිත්ත භාවයේ කෙලෙසෙන හැටි බලනවා. මොකද අර අර වට පිට ගැම් විලේ ටික ඇතුළට යනවා. වෙරළේ ඉඳලා. ටිකක් ඇතුළට යනවා. එතකොට තේරෙනවා වතු මේ වැලිම නෙවෙයි අර එළියේ දුවන සත්තු වගේ ඒ જાති නැහැ දැන් මෙතන රිප්ල්ස් යනවා පේන්නේ. ඒ වගේ දැන් සවිතක්ක සවිතාර තියෙනවා නමුත් විවේකද පීති සුඛයක් තිබෙනවා. වස්තුත බැස්සා කියනකොට දැන් මම මගේ මම නෙවෙයි දැන් මම අසුදහන් වෙන්න පටන් ගන්නනේ. ඒක හැබැයි වෙන්නේ විපස්සනා තියෙනවා නම් නමුත් තේරෙනවා ඊට පස්සේ මේ මනෝ කියන එකේ ඒ පංච නීවරණ අයින් වෙච්ච ගමන්න තියෙන විවේකයේ ප්‍රීති සුඛයක් තියෙනවා. විවේකයේ අපි කිය ජන්බුරටම ගෙනගත්තා. ඒ තමයි අදි චිත්ත සික්ඛාවට යන්නේ. ඊට පස්සේ දැන් අපි වහලා තියෙන ওই වන්දනී උතුමන්ගෙන් ඒ කොහොමද ඒකේ යන්නේ ආපෝ වෙන්නේ කොහොමද යන්නේ කොහොමද වැඩි කර කරන්නේ කොහොමද කියනවා අපි ගෙනගත්තා. ඊට පස්සේ ඒ විචක්ක විචාර සැලෙන්න ගන්න වචන නැත්නම් ලැන්ග්වේජ් එක නැත්නම් භාෂා මේ චැටර් බොක්ස් එක නතර වෙනවා. ඒකෝට ඉංග්‍රීසි වචන හින්නේ නැහැ, සිංහලත් නැහැ, පාලිත් නැහැ, මොකුත් නැහැ. මනසේ නලියන ගැටි විතරක් පේන එක එක නම් දෙන්න හැටි පේන්න නැහැ. එතකොට තියෙන සමාධිය නිසා ලං වෙච්ච තවත් මේ වතුර ඇතුළට ගියා වගේ. ඉස්පස්සේ ගැඹුරුම වතුර ජලාශයට ගියාම ට්‍රිපල්ස් නේ තමන්ට තේරෙනවා මේක නේද ගැඹුරු මනස නිසල මනසිතේ. ඒකට ආවේ දැන් ඒකට මට සිංහල බව, ස්ත්‍රී බව, පුරුෂ බව, බෞද්ධ බව, භික්ෂු බව, නොභික්ෂු බව, තාත්තා බව, අම්මා බව, තරාතිරන් ඒ ඔක්කොම දැන් අමතක ගිහිල්ලා පිරිමිද ගෑනුද කියන එකවත් ඉන්නේ නැහැ දැන්. ඒ ඔක්කොම සංඥානේ. ඒ කාය පරිදාහේ ටිකක් තියෙනවා. නමුත් ඇතුළට ගිහාම අර මනෝ කියන එක පහු කරගෙන ගිහිල්ලා දැන්. මගේ වන්දනේ ගුරුතුමෙක් කියන ඒ මනෝ කියන එක හරියට දැන් මං යන උදේ පාන්දර ඇවිදගෙන කුඹුරට යනකොට හේවනල්ල දිගට වැටෙනා හේවනල්ල මම යන හොද්දට හදපු පාරේ හේවනල්ල අර දිය කඩිති වලිනු යවෙනවා ඒ කුඹුරු ගොයම් උඩින් යවෙන කටුපඳුරු අස්සෙන් යවෙනවා. නමුත් මෙතන මම මට හේවනල්ල කටුපඳුරින් ගියායි කියලා මට හිතෙන්නේ. ඒ වගේ ඒ ගැඹුරු මනසට ගියාම අර ඊට පස්සේ ආපහු ලෝකෙට ආවත් ඇති වෙන සංඥා ඒවා මේවා නිසා මම කියන එක මගේ ගැඹුරු අධිචිත්තයට රිදෙන්නේ නැහැ ඒවත්. ඒවත් තියෙන්නේ නැහැ. නීවරණ ආවත් ඒවා ඇවිල්ලා යනවා ඊට පස්සේ. ඒවා තියාගන්නේ නැහැ මගේ කියලා ඒක දන්නවා මේ සංඥාව නිසා මේක මතුවෙලා. ඒක අධිචිත්තික ගැඹුරු සිතට යන අපි තේරන භාෂාවෙන් බෞද්ධ භාෂාවෙන් කියවොත් ධ්‍යාන. ධ්‍යාන කියන්නේ කල්පනා කිරීම. කල්පනා නොකර සිටීම නෙවෙයි. සවිතක්ක සවිචාර, අවිතක්ක විචාර මත තියෙනවා. ඊට පස්සේ අවිතක්කන් අවිචාරම් තියෙනවා. ඊට පස්සේ පීචහලේ සෝමනස දෝමනස පහකට ගෙන ගිහිල්ලා සම්පූර්ණ උපේක්ඛා යන අපි ගෙන ගත්ත ගැඹුරින්ම වචනා. අව දැන් මෙතන අපතරන්නේ අර පටියර පාරේ ඉන්න ඒ පොලිසුන්නේ හේ නැත්තම් කාගේ හරි මේ වෙලාවට හොඳ යන ඒ මාළු මරන්නට ඒ දැවේ යන එකනයි එහෙම නැත්තම් මේ වෙලාවේ අර ස්ලෝට හවුස් එක හරස්කුන්ගේ බෙලිකප් වෙන එකනයි බැලුවාම ඒ සංඥායත් සීල නැහැ. නමුත් මේ සංඥා වශයෙන් බැලුවාම පොදු සංඥා ටිකක් තමයි ආන්නේ. ඒක පහු කරගෙන අධිචිත්තේ තමයි කිවිේ. අර සීල ඕන වෙන්නේ අර වගේම බේරෙන්න. ඊට අවශ්‍යන જાති වලින් බේරගෙන බේරගෙන ගිහිල්ලා මං දෙරළට ගිහිල්ලා දෙරළෙන් දැන් ටිකක් ඇතුළට ගිහිල්ලා ඇතුළට ගියන් දැන් ගැඹුරුම පිළ ළඟ තියෙනවා කිය මගේ ඇතුළෙම දැන් අරිස්ති මනෝ බෞද්ධ මනෝ සූස මනෝ බික්කු මනෝ සිංහල මනෝ මේ මනෝ අයින් වෙලා ගිහිල්ලා දැන් තියෙන්නේ පොදුවේ සත්‍යයක් හැටියට මට තියෙන එකක් තියෙනවා පංච උපාදානස්කන්ධ කිව්වේ නැත්ත උපාදානස්කන්ධම පංචස්කන්ධයක් තියෙන. මේ පංචස්කන්ධයෙන් සංඥාස්කන්ධ සංඛාරස්කන්ධ තේරුම් ගන්න හදලා. වේදනා තියෙන වේදනා සංඥා තම වැඩ කරන්නේ. ඒක අදි චිත්ත සික්ඛාව කිව්වේ ඒ අදි චිත්තේ කිව්වේ මේ සඳහා උනන්දු වෙන්න කිව්වේ මම තිබ්බෝ සඳු ඇති කරගන්න ගැඹුරුම අවශ්‍යතාවයක් වුණනාවක් ආදරණීය අවශ්‍යතාවයක් ඇති කරගන්න මං අහවලා අහවලා නිසා මේ තව කෙනෙකුට වඩා වැඩි ලකුණු ගන්න නෙවි එයාට ලකුණු 5ක් පොනේ අට 10ක් ගන්න නෙවි මේ කතා කරන භූත භාවී සත්ත්ව භාවී මනෝ වැඩ කරන හැටි බලන්ට යන චිත්ත වැඩ කරන හැටි බලන්ට යන ගැඹුරට ඒ සඳහා තිබ්බ ඡන්දය ඇති කරගන්න. ඒ සඳහා අවශ්‍ය කරන ධර්ම වාඩි වෙන්න ඉගෙන ගන්න. හැමදාම එක වෙලාවක් තියාගෙන වාඩි වෙනවා. පරිබෝ අස්තිවස්ති දබ්බව තේන්න මේ කාලේ. ආස්වාස් ප්‍රස්වාස හිතන කෙනෙක් නම් ඒ ගැන හිතනවා. ඒ තමයි කියන්නේ අවධානය මොකක්ද? ශාරීරියේ හිතනවා නම් ශාරීරිය ගැන. හරි. අවිද්‍යනා හැටි රමයාගෙන සත්‍ය සම්පජාන්‍ය ටිකක් එක්ක හැමතැනම යනවනම් ඒකෙම හිතන විදිහට ඒ කොයිකෙනෙක් වෙන සත්‍ය සම්පජාන්‍ය දිනේන සම්පජානයක් දිනේන අර සීල පඤ්ඤා වෙන් දා ගන්නවා කියන සත්‍ය සති සම්පජානයෙන් තමයි ඒකට ඇතුළු වෙන්න පුළුවන් සම්මා සම්මා සම්බුද්ධ සරණයි සත්‍ය තුනේ බොහොම කෙනා මොනාටදී අපි සාකච්ඡා කළ එක් සූත්‍රයක් වුණා මේ කායගත සති සූත්‍රය වචන නිපාය පරිපන්නාසිකේ සිදුනේ කියලා ඒකෙදි පැත්තටම එතෙන් කිය පැහැදිලි කරලා තියෙන්නේ මේ කායගත සතිය වඩන සංයුක්තනිකාය සූත්‍රයේ සඳහන් වෙලා තිබුණා මේ අසංඛතේ කියන්නේ නිවනයි නිවනට යන මාර්ගය කායගතසතියයි කියලා මම හිතනවා මේ එතනින් පැහැදිලි කරන්නේ මේ අපි චිත්ත ශාවකීය ආකාරයට ප්‍රඥාවට ප්‍රසන්න කියන හැටි විස්තරයෙන් ඒකත් එක්ක සමාහිත වෙන තැනකට තමයි ගිහිල්ලා ඒක උත්තර කරලා ඒකෙන් තේරෙන්නේ මේ සමාධි පස්සිතකටම ප්‍රඥාවෙන් මේ සත්‍ය සත්‍යවද කරා යන ස්වභාවයක්. ඉන්නේ සත්‍යවද පොඩ්ඩක් මතක් කරලා දුන්නොත් ඉතින් හොඳටම මම කල්යනා මිත්‍රි කියන වෙනවා. සත්‍යවදින් මතක් සම්බන්ධයෙන් මගේ තියාස්කාරයෙන් ඉස්සෙල්ට උත්තරන් මොකද මේ නිකුල හතංග මාසේම අවස්ථාවෙන් හතංග වහන. පිරුවන් තමයි කියලා දැනගත්තම මේ සත්‍යදිතුමාගෙන් කරුණා පදන දැනගන්න මම මේ ප්‍රශ්නෙට අදාහක සමගම මේ ඉදිරිපත් කරන්න මේ අර අපි ඒකන අහනකොට මේ ඇහෙනවා මේ රහත් වෙනකොට රහත් ඵලේ ලබා ගන්නකොට මේ ප්‍රඥායින් චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය කියලා දෙකක් සඳහන් වෙනවා ඒතර ඒ දෙක වෙන්න ඇති කියලා හිතනවා මෙතන මේ අන්තිමට සඳහන් වෙන දෙකේ ප්‍රතිඵලය වෙන්නේ මේ සතිස්සමනේ මේ අංගුත්තර නිකායේ දුක නිපාතේ මේ බාල වර්ගයේ කියන තැන තියෙනවා සූත්‍රයක් විද්‍යාභාගීය සූත්‍රය කියලා ඒකත් එක්කම පොඩ්ඩක් මේ කරුණ වහා ගන්න ඔබතුමාට මේ ප්‍රශ්න යොමු කරන්න මේක තියෙනවා සතිදුනේ කොහොම කෙටි සූත්‍රයක් මේ ධික්කරේ ධම්මා විද්‍යාභාගීය කතමේ දේ සමතෝත විපස්සනාච සමතෝ ධික්කරේ භාවිතෝ සමත්ත මනෝ හෝති චිත්තං භාවීයති චිත්තං බහිතං සමත්ත මනෝ හොති යෝ රාගෝ සෝපහියති විපස්සනා භික්ඛවේ භාවිතා සමත්ත මනෝ හොති පඤ්ඤා භාවියති පඤ්ඤා භාවියති සමත්ත මනෝ හොති යා අවිද්‍යා සාපහියති රාගු පස්සලිත්තං වා ඉච්ඡරේ චිත්තං න විමුච්ඡති අවිච්ඡුපිල තමයි අවිච්ඡු පස්සලිත්තාවා පඤ්ඤා භාවියති ඉති කෝ විස්සවේ රාග විරාගෝ චේතෝ නියුක්ති අවිච්ඡා විරාගා පස්සානියුක්ති කියලා. එතකොට මේක මෙතනට ගලප ගන්න පුළුවන්ද ගන්නවද මේ සත්‍ය තුනේ පුළුවන් නම් එතන කියන්නේ රාගය දුරුකන්නුක චේතෝ නියුක්ති යත අවිච්ඡා දුරුකන්නේ ප්‍රඥා නියුක්තියට සම්බන්ධ වෙනවා. එතකොට රාග මේ දුරු කරන්නේ සමතය අවිච්ඡා දුරු කරන්න විදර්ශනාවත් වගේ කියලා පිළිතරයක කියනකොට ඒක වෙනත් ප්‍රතිවන වෙලාවේ පුළුවන් නම් අදහකට ඉදිරිපත් කරන්න පුළුවන් තරම්. ඒ අපි සත්‍ය ස්වභාවය යොමු වෙලාම නාකොස්ස ගන්න තියෙන සත්‍ය දෙන්නේ මාබුත් මාතේ වෙන ඒ සම්බන්ධයෙන් අපිට පොඩ්ඩක් සාහිත්‍ය විතර ගන්න පුළුවන් නම් පුළුවන් තරම්. හොඳයි සම්මා සම්බුද්ධ ශරණයි බොහෝම් පිං. ඒකේ වචනේ හොඳයි. ඒක නම විද්‍යා භාගිය. ඒකෝට ඒ විද්‍යා කියන එක පඤ්ඤා කියන එකෙන් අයින් කරගන්න දෙපාර්ශ්වය. රාගයෙන් ඇත්තෙනකොට ඇත්තෙන්ටත් අවිද්‍යාවෙන් ඇත්තෙන්ටත් විද්‍යාව අවශ්‍යයි. ඒකෝට සම්මත විපස්සනා තමයි විද්‍යා භාගිය දන්දි. මේ විද්‍යාව ඥානයේ උදව් ඥානයේ පහල කර දෙන්නට නැත්නම් ඒ පැත්තට නැඹුරු කරන්න විද්‍යා භාගිය කියන්නේ ඒ පැත්තයි. ඒ ගෲප් එකට ඇවිත් ඉතකොට සමතේ භාවිතා කරනකොට චිත්තේ තමයි වැදෙන්නේ කියලා කියන්නේ ප්‍රතිඵලයේ චිත්තයි. කමත් වෙන්න ඕන මම හරි වචනේ කමත්සං අනුභෝධ මොන ප්‍රතිඵලයේද මට ලැබෙන්නේ චිත්තම් භාගිය. චිත වැඩෙන්න පටන් ගන්නවා. චිත වැඩෙනවා කියන එක අපි දන්නවා. අර මට වඩා පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙන චිත්තේ චරණයක්. චිත්තේ අවිශ්වමන්දිය. එතකොට භාවිත චිත්ත ආවහම ඒක ප්‍රතිඵලයේ වෙන්නේ යෝ රාගෝ සෝ පහිය. රාගයක් තියෙනවා නම් ඒකයි නේ රාගය කියනකොට කාමරාග විතරක් ගන්න එපා. කාමරාග විතරක්ම ගන්න එපා. ඒකේ ඒ එක කොටසක් පමණයි. ඒකෝට විපස්සනාව ප්‍රඥා වැඩිනවා. විපස්සනාවෙන් තු ප්‍රඥා වැඩිනවා කියල කියන අපි විපස්සනාව දැන් අර කිව්වේ ආදීනව දකින්න පුළුවන් වෙනවා. අනිත්‍ය දකින්න පුළුවන් වෙනවා. අධිය ගහන්න තැනක් නැහැ කියලා පේනවා. අර මොනවද විමුක්ක මුක්කටික පේන්න පටන් ගන්නවා. දැන් අර 18ට ගියොත් මහා විපස්සනා ඥාන 18ට ගියොත් ඒ ටිකත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ 18 ගැන හිතුවා අටලොස් මහා විපස්සනා ඥාන කියනවා. ඒ කොයිකක් ගන්නවටුනේ එකක් විතරක් ගන්න එපා මේ පඤ්ඤා වැඩිනවා කියන්නේ. ඒක පඤ්ඤා වැඩෙනකොට ඒක ප්‍රතිඵල වෙන්නේ අවිද්‍යාව පහන වෙනවා. તો රාග උපකිලිටං වා විච්ඡේ චිත්තං නැවෙන්නේ. ඒතොට රාගයේ එක්ක මිශ්‍ර වෙච්ච හිතක් ඒකෙන් පාට ගෑවිච්ච හිතක් විමුක්ත චිතක් කියලා කියන්න බෑ. ඉඳෙන්නේ. ඒතර අවිද්‍යාවෙන් උපකිලිට වා පඤ්ඤා එතකොට ඒක වෙන්නේ නැහැ. එතකොට අවිද්‍යාව එක්ක එක තුල තියෙනවා ප්‍රඥාව වැඩිවෙන්න පටන් ගන්න. ඒ අවිද්‍යාව නැති වෙන්න තමයි තියෙන தත්ත්වය දැනගන්න තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්න. එතකොට අවිද්‍යාවෙන් අන්ධකාරයට ඇවිල්ලා ඉන්නවා නම් වචන එච්චර හොඳ නෑ. සමන්තම තේන මං අඳුර යට පත ගන්නවා gitu තේනවා නම් මගේ ප්‍රඥාවත් දිනෙන්නේ නැහැ. ඒතොරීති බික්ති විරාග විරාගා හේතු වෙන්නේ. රාගය අයින් වීමෙන් ඒ කියන්නේ සැලසුම් අයින් වෙල යනවා මට. ඒක චේතු මුක්ති කියලා කියනවා. චිත්ත ධම්ම සුඛ විහරණයටත් එක්කෙනවයි. හැබැයි ඒ 6 5 4ට මේ යන්න ඕනේ නැහැ ඒක. චිත්ත ධම්ම සුඛ විහරණයට මේ යන්න ඕනේ නැහැ. චේතු මුක්ති ලබන රාග විරාග චේතු විමුක්ති අවිජ්ජා විරාග පඤ්ඤා විමුක්ති. රාගයේ අයින් වෙල ගියාම චිත්ත විමුක්ති මොකද? හිත තමා ඔක්කොට. හිත පාට වැටෙනකොට මනෝ එකින් අනිත් සංඥා අල්ල ගන්න හදා. හිත පාට කරන්නට. අවිජ්ජා විරාග පඤ්ඤා විමුක්ති. ඒතර සමයෙන් චිත්තේ භාවිතා වෙනවාම කියන කතාව ලස්සන්න පුළුවන් නම් සම්පූර්ණ උදව් වෙනවා. ප්‍රඥාවට ඒක අපි පැහැදිලිව දන්නවා. සමතය සමාධියෙන් තමයි ප්‍රඥාව ස්ථාවර කරලා දෙන්නේ. ප්‍රඥාවට බලන්ට ඉඩවන් දෙනවා. අර අර මේ ඔය ධර්ම සාකච්ඡාවේ පුරිහානෝ කිවි අර තනකොළ මිටි අල්ල ගන්නවා කපන්න කියලා දැකෙත් එක්ක කපන්න හැට වෙලින් අල්ල ගන්නෑ එක්කපි කතාවක් කියේ. තනකොළ මිටිය අතින් අල්ලා ගන්න හොතට ගුරම් මිටිය නම් අතින් අල්ලා ගන්න. අතින් අල්ලාගෙන බෑකෙත්ෙන් කපනවා. අන්නේ අල්ලා ගැනීම තමයි සමතේ සිද්ධ වෙන්නේ. මේකට විසිරෙන්නේ නැත නොත්. ඒක බෑකෙත්ෙන් කැපීම තමයි සංඥා විමුක්තිය. උදව් වෙන ප්‍රඥාවෙන් කියන්නේ. ඒකට සුබතුමයි ගන්න ඒ තීරණය හැටියට බැලුවම ඇත්තම විපස්සන සමති පස්සනා දෙකේ කාර්ය වෙන්නේ චිත්ත භාවනාවයි පඤ්ඤා භාවනාවයි. මට තේරෙන්නේ හැම තමයි ඒක අපිට එක එක පැතිලින් බලන්න පුළුවන්. අදි සීලය කොහොමත් මේ අදි චිත්තයටත් අදි ප්‍රඥාවටත් උදව් වෙනවා නේද? ඒක සීලයෙන් තොරව අනුද්දෙන් ගැන කතා කරන්න එකක් එක්තර එහෙම වෙන්න බෑ කියලා හිතන සීලය නැතුව අනිත් දේ කරන්නේ. ඒකට ඊට පස්සේ අදි චිත්තය අදි ප්‍රඥාවට අයි උදව් වෙනවා කියන කතියකුත් වෙන. ඒ කියන්නේ පළවෙනි එක දෙවෙනි එකට දෙවෙනි එක තුන්වෙනි එකටත් අපි මේකත් හරිද මගෙන් උත්තර බලාපොරොත්තු වෙන්නේ අපිට කාටත් තේම එක වෙන්නේ එහෙමයි කියලා. ඒක මේකට උදව් කරනවා. අර දැන් ඔය අර කරත්තෙන් මේ කරත්තෙන් නම් මේ කරත්තෙන් ඒ කරත්තෙට යනවා කියන කතාව තියෙන්නේ අර ඒ වගේ මේක ඒකෙන් ඒක නෑදිත් මෙතෙන් එනවා කියන කතාවක් නෑ. එතෙන්ට ඇවිල්ලා තමයි මෙතෙන්ට එන්නේ. නමුත් අත්තෙන්ට වෙලා ඉන්නේ ඒ කරත්තෙට වෙලම ඉන්නේ නැහැ හැබැයි. ඒ කරත්තය අයින් කළා තමයි මම මේ කරත්තෙට සංගියෙන්නේ. මේක තමන් තුල සිදුවෙන දෙයක් හැටියට බලන්න ඕන. ගාව ගන්න නෙවෙයි. අරකේ තිබුණා මම ඒකෙන් සෑහම කරනවා කියන අදහසද නෙවෙයි එන්නේ දැන්. ඊට වඩා වෙනස් විදිහකට එන්න ඕන සීල පඤ්ඤා වෙන් එන්නේ එක. ඒ දෙකෙන් තමයි ජයග්‍රහණය වෙන්නේ. මා හිතනවා ඔබතුමා අහන්න තෝරන දේ ඔබතුමාට ඇහුණා කියලා බුදු සරණයි. එනවා අපි කියන්නේ බොහොම හොඳයි. කලර් මිසින්ට දවසක් අපි කියමු. ක්ෂණ තුමාගේ ඔබතුමේ යමක් කියන්න ඉස්සර කරලා ඇත්තට පොඩි පැහැදිලි කිරීමක් කරගන්න අවශ්‍යයි සතුටින් ඉස්සම සිටින්නේ. දැන් ඒ විදිහට දැන් චේතය මිත්‍ය කියලා කියවහම අෂ්ට සමාපති දක්වා තියෙන ඒ අතරතුර ඉන්න කෙනෙකුට චේතය මිත්‍ය කියනවාද නැත්නම් රහතන් වහන්සේද ප්‍රඥායි මිත්‍ය චේතය මිත්‍ය කියන එක කියන්න පුළුවන් කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පෙරෙන්. චේත විමුක්තිය ලබන්නට පුළුවන් වෙන්න ඕන කාටත්. චිත්ත විමුක්තිය ලැබෙන්නේ ඒකෙන්. රාගයෙන් අයින් කොට දැන් චිත්ත විමුක්තියක් තියෙනවා යාට. දැන් අර ඥාන වලට පත් වෙනකොටම යාත් ඩිංගෙ චිත්ත විමුක්තිය තියෙන නිවරණ වලින් ඈත් වෙනකොට. නමුත් ඒක විස්තාවරම යාත් නැහැ. පොඩි විපස්සනාවෙන් දැකලා නැහැ. විපස්සනාවෙන් දකින්න තුරු ප්‍රඥාවට අහු වෙන තුරු අර මුල් සිඳලා නැති නිසා ආයෙත් ඒකෙන්ද පටන් ගන්නවා. එහෙම නැත්නම් අර අභි සංකේතයේ ඒ තමන් හදාගත්ත එකට ආයෙලෙනවා. ඒක අභි සංකතං අභි සංචේතිතං කියලා දැනගන්නේ ප්‍රඥාවෙන්. මම්මියාපි හේතෝ විමුක්ත tattve අභි සංකතයි අභි සංචේතිතයි කියලා දැනගන්නේ ප්‍රඥාවෙන්. ඒ ප්‍රඥාවෙන් දැනගත්ත ගමන්ම එයා ඒකට ඇලින්නේ. ඒකේ අර හේතු වෙන අනිශ්චිතතාවයි නිශ්චිතතාවයි තලිතන්නේ. ඒක නිශ්චය කරන්නේ නිශ්චය කරනකන් ඒකට හේතු වෙන්නේ. අර අපි සාමුද්‍රයන් ගෞරවණීය ස්වාමීන් කියන පලංචියේ පදින්චින් නැහැ කියලා ඒ වගේ. නමුත් ඒ පලංචිය සමාරච්චේතෝ විමුක්තිය වෙන්නේ. ඒ චේතෝ විමුක්තිය කියන්නේ හිතේ අපිට තේරෙන භාෂාවක් කරලා ලහු කරන්නත් හොඳ නෑ. නමුත් හිතේ අර කෙලවිල්ල නතර වෙනවා. ඒක කෙලවිල්ල නතර නොකෝ කියන බාන්ඩෝන අර ඉවුරේ ඉඳලා ඇතුළට යන්නේ. දැන් අප දකින්නේ රැලි මොහොතේ නැගින රැලි වෙනම. නමුත් එතනට ගියාම තේන වතුරම තමයි රැල්ල කියන්නේ. එතකොට චිත්ත භාවයේදී ගැඹුරට ගියාම මට තේරෙනවා ඉන්නේ ඉන්ද්‍රිය අසංවරයත් එක්ක ඇවිල්ලා අනිත්‍ය වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ අපට කියලා දුන්නේ සබදාසීන් වහන්සේට කෝටි කෝටි වාරයක් නමස්කාර වේවා. මේ මනෝ වලට තේරෙන්න පටන් ගන්නවා චිත්තේට චිත්ත දියුණුවට තේර මනෝ තමයි මේ අවිචිල්ල ඇති කරගන්නේ. මනෝට මම නැතු ඉන්න බෑ. මම උදව් කරොත් විතරයි මනෝ ලොක්ක වෙන්න පටන් ගන්න. කාම ඡන්දය හරි උද්දච්ච කුච්ච හරි තිකීච්ඡා ද්වේෂ ඕන එක. ඒවට වැඩි තනක් දෙන්නේ මම උදව් කරහම. දැන් හදි චිත්තේදී මම අර දැන් අර කල්යාණ මිත්‍ය බොහොම හොඳට මතක් කරලා සූත්‍ර පාඩක ඉන්නවා. ඒ චේතෝ විමුක්තිය ලැබෙන එකන හිතේ ඇවිස්සෙල්ලෙන් අයින් වෙනවා. චිත්තේ විමුක්ත කර ගන්නවා අර වගේ. මොකද මම මේ සිතිවිලි කියන ඒවා එනවා. සංඥා කියනවා. ඒකට අගයක් දෙන්නේ නැහැ. ඒකට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. රියැක්ෂන් නැහැ. මම මේකට කරන්න තියහරි. එතකොට මට තියෙන්නේ චිත්ත මුක්තිය. මොකද මනෝ මට අවශ්‍යල දෙන්නේ මනෝ අවශ්‍යල දුන්නොත් තමයි චිත්ත එකපාරට පාට දෙන්න පටන් ගන්න. ඉමෝෂන් වශයෙන්. අර චිත්තෙත් ඔය අභිධර්ම කියන්නේ හද දේවස්තු ආශ්‍රය කරනවා කියන කාරිය හොඳක් තියෙනවා කියන කොට. ඒ ඇවිස්සිල්ල දැනෙන්න පටන් ගන්නවා. මනෝට ඒක දැනෙන්නේ නැහැ. නනෝ කරන්නේ අවිද්‍යාවත් එක්ක මිශ්‍රලා අරක කරන එක. එයාට මම වැඩි තනක් තාම දීලා නිසා භවසන්නාවත් එක්ක මිශ්‍ර කරගෙන මනෝ වැඩි වැඩ අවශ්‍යනවා. ඒක චේතේ විමුක්තිය ලබන්නේ මනෝගේ අරක චේතේ දීප්චිත්ත විවේකයෙන්. විවේක ජම්පීති සුඛං ඊට පස්සේ සමාධි ජම්පීති සුඛං ඊට පස්සේ සති උපේක්ෂා සති පාරිශුද්ධ ඊට පස්සේ සෝමනස්ස දෝමනස්සාන නත්තංගම. මම මේ අපි කතා කරලා තියෙන නිසා මේ වචන කියන්න අපි දන්නවා කියනකොටම මේ වචන කියනකොටම දන්නවා මෙන්න ඒකේ ක්‍රියාකාරීත්වය. එතකොට අර මනෝ එක්ක මම බැඳෙන්නේ නැහැ. ඒ නිසා රාග විරාග චේතු විමුක්ති කොතන සම්බන්ධතාවයේ ලෝකයේ එක සම්බන්ධතාවය මම ඇහැකන දිවනාසයෙන් මහමත් එක් මනෝත් එක්ක ඇති කරගත් සම්බන්ධතාව මම අන්ප්ලග් කරලා තියෙනවා. ෆෑන් එකක් අම් ස්විච් ඔෆ් කළා. ඊට පස්සේ කැරකෙන ටික විතරක් පේනවා. ඒක සිද්ධුනේ තමයි චිත්ති මුත්‍ය මම මේ තේරෙන භාෂාවෙන් අපිට කතා කරපු දේවල් මේ කියන්නේ බොහොම පිං බුදුසර්ණයි බුදුසර්ණයි බොහොම පිං ඒ ප්‍රශ්න අහනකොට ඒ පැත්තට වෙන්න ගැටියක් එනවා ඒ නිසා ඒ පැන් ප්‍රශ්නයක්ම ප්‍රශ්න අහන එකත් හොඳයි කී ඒකින් ද සොයි බුදුහාමුදුරු දේශනා කරා ඒ ප්‍රශ්නේ වලින් මේ අනිත් එක්කෙනාට උදව් වෙනවා කියන ශික්ෂා උත්සාහයක් ඇතිකෙන දුන්නේ මම හිතනවා අපි අධිචිත්ත ශික්ෂා කියන එක ගැන සෑහෙන ප්‍රමාණයකට සාකච්ඡා වුණා කියලා කිමුලි ක්වෙස්චන් සත්‍යත් මාකට මතක කරලා දුන්න මේ නීවරණ ධර්ම ප්‍රහාණය ඔස්සේ සිටේ වැඩිම මේක තමයි කෙටියෙන්ම ගත්තොත් මට තේරෙන විදිහ ඒකදී තමයි ඔය ධ්‍යාන ගැන ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ ඉතින් ඒක ඇත්තම සම්මා සමාධි හැටියට තමයි සඳහන් කරලා තියෙන අනිවාර්යයෙන්ම සම්මා දිට්ඨියෙන් පටන් ගත්ත ආර්ය මාර්ගය තුළ වැඩෙන සමාධිය පිළිබඳව මේ සම්මා සමාධිය කියන එක ඒ හරහා අර සිටේ ඇති වෙන වැඩිම කියන්නේ නැත්නම් සිටේ අර නිරන ධර්ම ප්‍රහාණය ඔස්සේ ලැබෙන චිත්ත විවේකයේ වශයෙන් වගේ තේරුම් ගත්තා සත්‍යකමනි අපි සුදුවර්ෂෙන් හොසාව සුදුවර්ෂෙන් සාකච්ඡා වුණා මේ ප්‍රඥා ශික්ෂාව කියන එකත් මේ හේතු විමුක්ති ආදී වශයෙන් ප්‍රඥා විමුක්ති ආදී වශයෙන් නමුත් ඒක තව ටිකක් විස්තරතුව සාකච්ඡා කළොත් හොඳයි කියලා හිතනවා කාල වේලාව අනුව ඔබතුමාට යමෙන්න දී ඒ ගැන පොඩි හැඳින්වීමක් කරන්න ඊට පස්සේ අපි ඒක සාකච්ඡාවට යමෙන්න දුවා නිත්‍යත්තන්ටි කියන කතා කරන්ට දැක් නැති වෙච්ච දැන් නේද පින් සායක දින්ගක් කතා කරමු මේ ඒකුර আদি පඤ්ඤා සික්ඛා සමාදානි දැන් ඒකට සික්ඛා කියන මතේ කලින්ම අවධාරණය කළා කවුද ඒක හොඳයි ඒ පැත්තට මම ට්‍රේන් වෙන්න ඕන මම පුහුණු කරන්න ඕන සික්ඛාව කිවේක මම පැත්තට මේකට යන්න ඕන කියලා ට්‍රේන් කරන්න ඕන. ඒ අදි පඤ්ඤා සික්ඛා සමාදාන එක ලං කරගන්න මට. සම්පූර්ණ ආත්මාර්ථකාමීව ඉන්න මෙතන. දැන් ආත්මික හොඳ පැත්තේ ආත්මාර්ථකාමීකම. ඒ මම මේක කොහොම හරි තේරුම් ගන්න ඕන කියලා මම තිබ්බෝ ඡන්දෝ බලච්ච මට හොඳ අවශ්‍යතාවයක් ඇති කරගන්න මේක මම කරන්න ඕන මොකද මෙච්චර දැනගත්ත මම මේක නොකරනවා නම් සමහර ඇත්තන්ගේ ලෝගෝ එකක් තියෙන එක තමයි ඒක හොඳයි එතකොට මම මේක කරලා බලන්න ඕනේ කියලා. මේක අපිට කරන්න පුළුවන්. නැහැ කියලා අයින් කරන්න එපා. ඒක අදි පඤ්ඤා සික්ඛාස අදි පඤ්ඤා කියනකොට අර දැන් කතා කරන පොදු දැන් පඤ්ඤවතෝ සීලං සීලවතෝ පඤ්ඤා ඊට පස්සේ අර සීලේ පටිච්චය නරෝ සපඤ්ඤෝ එදින සපඤ්ඤෝ නරෝ කීවි ඒ බුද්ධිමත් කියන එක හොඳ නයි කල්පනා කරන්න පුළුවන් ඥාන ශක්තියක් තියෙන එක. චිත්තම් පඤ්ඤංච භාවයන්. ඒ තුර අදි පඤ්ඤායික චිත්තම් පඤ්ඤංච භාවයන් කියන කොටස. මේ ප්‍රඥාව කියන එක මම තවත් දිනු කරනවා. මොකොයි පැත්තේ දෙක දිනු කරන්නේ? ඒක බුදුහාමුදුර කියන අපිට හැමතිස්සෙම කියන්නේ අනිත්‍ය දුක්ඛ විශේෂයෙන් තථාගතවරයන් අපිට උගන්වන්නේ මේ තමා සම්මයක් සම්බුද්ධයන් වහන්සේ නමක් උගන්වන දේ තමයි අනත් සංඥාවක් අවශ්‍යයි. ඒකෝට අටමහා විදර්ශ 14 මහා විදර්ශන නාමකින් 14 කියන්නේ 10යි. අත්තාදත් 10යි යටයි. ඒකෝට අපි ඒවත් බොහෝ කතා කරලා තියෙන අඤ්ඤානුපස්සන, දුක්ඛානුපස්සන, අනත්තානුපස්සන ඒවත් කියනකොට දැන් කියනකොට අවබෝධයෙන් තියෙන ප්‍රඥාවට කෙසේ වෙතත් මේ සුතමේ වශයෙන් සහ චින්තාමේ වශයෙන් උත් දැන් අපට එනවා ඒක. ඊට පස්සේ මතකෙද නිබ්බිදාන් පස්සනා. නිබ්බිදා කියන්නේ මේක විඳින්න දෙයක් නැහැ කියලා. මේක අගේ කරන්න දෙයක් නැහැ. නිබ්බිදාව එක්කම විරාගානුපස්සනාව තියෙනවා. අගේ කරන්න දෙයක් නැත්තම් අර කුස්තියක් අහන්නේ නැති ඉන්නවා වගේම ඒකයි අහන්න හදන්නේ. සංඥාත් තියෙන සංඥාත් එක්කම තමයි වෙන්නේ හැටි. නිරෝධානුපස්සන ඊපස් පටිනිග්ගාන පටිනිස්සග්ගානුපස්සනා නේද? පටිනිස්සග්ගේ කියන අයින් කළා දාන. අතොර දුර සංඥාවේම අයින් වෙල යනවා. ඉන්තෝන කියන අදහස භව සං භව සංහයම අයින් වෙල යනවා. පටිනිස්සග්ගෙන් ඉන්නේ ඒකයි. අහගලා බවත් පත් වෙන්න හදන්නේ ඒක. අහවල් කෙනෙක් වෙන්න හදන්නේ ඊට පස්සේ. ඊට පස්සේ කය බලනවා. වය කියනක අපි දන්නවා. වැය වීමම නෙවෙයි කය වය කියන්නේ ඊට පස්සේ තින්ගයක් වෙනවා. විපරිණාමය. මොන ඊට පස්සේ අපි දන්නවා කාටත් අවශ්‍යම තුනක් අනිමිත්ත අපනිහිත ශුන්‍යත. ඊට පස්සේ අධිපඤ්ඤා ධම්ම විපස්සනා. ඒ අර හිතෙන්නේ යන අධිපඤ්ඤා කියන එක වෙනම තියෙනවා. වෙනම එකක් එනවා. යථා භූත ඥාන දර්ශන ආදීනමානුපස්සනා පරිසංකානුපස්සනා විවත්තානුපස්සනා. මේ වචන ඔක්කොම ඕනේ. විවත්තානුපස්සන ගන්නවානේ. ඒකට මේ ඉරවුමින් නැහැ. ඊට පස්සේ රවුමින් මිදෙන්න පුළුවන්. මෙරිගෝ රවුන්ඩ් එක යන එකන ඒකෙම නියෙන්නේ. නමුත් ඒකේ නතර කරන්න පුළුවන් තැනක් තියෙන සර්කල් එක. රවුම නතර කරලා ඒකින් අස්සයා නම් අස්සයාට පුළුවන් එළියට යන්න. හැමදාම ඒකින් බැඳිලා ඒකම කරක් කරක ඉන්නේ. ඒ වෘත්තේ වත්තේ ඉන්නෝන්නේ. කම වත්ත කිලිත වත් විපාක වත්තින් මිදෙන්න පුළුවන් ඒක අන්හුක් කරා. හරි. එකක් කරේ කිසි දෙයක් රෝධයක් කරගෙන අනිත් එකක් කරගෙන වගේ කරකින් කම්ම විපාක කිලිස. එතකොට විවස්ථානුපස්සනාදි වෙන්නේ මත්ත මේකේ ඉන්නෝන්නේ මේ චක්‍රයේ. අනතර 12ක් තියෙන්නේ. අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන ඒකේ ඉච්ඡතරකින් මේක අන්ලොක් කරන්න පුළුවන්මයි අන්ලොක් කරන්න පුළුවන් කියන එක තේරෙනවා. ඒක අවශ්‍යයි. ඒ විවත්තානුපස්සන අවශ්‍යයි. නැත්තම් මොකද මට මේ හිතෙන්න මේ රවුම මං ඉන්නවා ඉන්න වෙනවා තියෙනවා. හරියට මේ කවුදෝ කරලා දාලා අනිත්‍යයි උදව් තියෙන ඒක කරන්න. නමුත් ඉතින් මං වගේ කියන්නට මේක දකින්ට ගොඩක් ජාති නෑ. අලියෙකුට තරම් ලොකු ශරීරයකුත් නෑ. පුංචි ශරීරයක් තියෙන්නේ. ඉතින් අර ඒ පහ තේරුම් ගන්න ඕනේ. පෙන පිටයි දිය බුබුලයි වතුර බුබුලයි නිරුගුවයි දුණු කඳයි නැත්නම් කෙරෙල් කඳයි දුණු ගෙඩිය ඊට පස්සේ මායාවයි මැගුල්කක. එතකොට අර එතකොට හැබැයි ඔබ හමු වෙන්න පටන් ගන්නවා. දැන් වත්තන් පස්සම බොහොම හොඳ මට මේක අන්හොක් කරන්න පුළුවන්. තායික තැනකින් කඩලා දාන්න පුළුවන්. වලල්ල ඒ බලුන් තුන එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒක කලවල ගන්න පුළුවන්. අර ඔලිම්පික් බලුන් ටිකක් තියෙන ඒ වගේ. ඒක අයින් කරන්න පුළුවන්. එකින් එක බැඳෙන්න ඕනේ. විවත්ත කිව්වේ ඒක. තේරෙන විදියට මේ මා කිව්වේ ඒක තව බාහ කියන්න පුළුවන්. ඒක තමයි ඒ අටලොස් මහ විපස්සනා කියන්නේ. එතකොට නමේනකොට අපි දන්නවා ඒකම විපස්සනා ඥාන වද නැහැ ටික. ඒක වඩා අපිට ලේසි විදිහක් තියෙන කරගෙන යන්න. ඒකකින් වෙන්නේ විශේෂයෙන් නාම රූප කියන දේ ගේන් කරලා බලන්න පුළුවන්. උදේවය විදිහට බැලුවා. අධිපඤ්ඤා කීවේ සාමාන්‍ය බුද්ධිය නෙවෙයි. ගැඹුරු ප්‍රඥාවට යනවා. ගැඹුරු ප්‍රඥාව තථාගතයන් වහන්සේ අපට උදව් කරලා තියෙනවා. දැන් මට වචන වලිනුත් තේරෙනවා. නිදහසේ අර බලන්නකොට ආහා කියන තවන්න තේරෙන ගැටි. දැන් අර කතා කරනකොට සමහර අය කියන්නේ තේරෙනවයි කියලා. ඒ තේරෙන්නයි අවශ්‍ය. ඒකට අහවලා කියලා දුන්නා කියලා නෙක නෙවෙයි. අනිත් අය පිළිගත්තා නොපිළිගත්ත අවශ්‍ය නැහැ. තමන්ට තේරෙනවා මේක නම් මහා භයානක තත්ත්වයක් කියලා. ආදීන ප්‍රයක් කියලා. අය බයට පස්සා නෙමෙයි එතකොට. ඒක තමයි අධිපඤ්ඤාව කියන්නේ. සාමාන්‍ය බුද්ධිය නෙවෙයි. ඒකෙන් මේක බේරා ගන්නවා කියන්නේ කොට වඩා. අනිත්‍ය, දුක්ඛ, දුක්ඛ කියනකොට දුක්ඛ කියන වචනේ තියාන් දෙපා. මේක ස්ථාවර තත්වයක් නෙවෙයි මේක තියෙන්නේ. අගේ කරන්න පුළුවන් තත්වයක් නෙවෙයි තියෙන්නේ. ඒයි දුක්ඛ කියලා කියන්නේ. මහා අවාසනාවන්ත විදියක් තියෙන්නේ. ඉපදෙනවා කියන එකයි, මැරෙනවා කියන එකයි, ජීවත් වෙනවා කියන එකයි. මේ දකුණු අතක් දකුණු කකුලක් වම් අතක් වම් කකුලක් බඩවල ටිකක් වෙනහල්ලක් පකුලඩුවක් ඔළුවක් ඇස් දෙකක් කියලා අරගත්තා. මේ හපංකම නෙවෙයි කරගෙන තියෙනවා. මනුෂ්‍ය ශරීරය ලබන්න ලොකු හපංකමක් කරගෙන තියෙනවා. නමුත් ගන්න වෙච්ච එක නම් එච්චරගේ කරතම දුන්නින්ද ගත්ත එච්චර අම්ම විසින් හදලා දුන්නා. හරි. මාළුවේගේ ශරීරයට වඩා වැඩගත්. අලියෙක්ගේ ශරීරයට වඩා වැඩගත්. මිනිස්යාගේ ශරීරය. අලියට ලොකු වක්කකට දින මඩ දින පුංචි දෙයක් වුණා එක වටිනවා. මොකද මේකේ තියෙනවා සතිමත් වෙන්න පුළුවන් ගතිය. ඥාන සත්‍යය. ත්‍රි අධිපඤ්ඤාවට යන්නේ ඒ විපස්සනා ඥානත් එක්ක. මේක කරන්නට පිළිවන් දෙයක්. මේක කරන්නට පිළිවන් දෙයක්. ඒ නිසා තමයි ගොවියෙක් වගේ සීගම් ඉක්මනින් ඉක්මනින් කාලා ඉක්මනින් ඉක්මනින් පෝරු ගාලා ඉක්මනින් වපුරලා බලාපොරොත්තු වෙන්න හොඳ නෑ. අද පළවෙයි හිතේ මේ සෝදි අනිද්දනකොට අස්සුනුන් නෙලා ගන්න පුළුවන් වෙනවා. අර එකට සික්ඛාවට ගියාම ඒක වෙන්න පටන් ගන්නවා. ඒකයි මේ අච්චායික සූත්‍රය කියන්න පටන් ගත්තේ. අපිට බණ කියන්න සම්මා සම්බුද්ධ සරණයි. සම්මා සම්බුද්ධ සරණයි සතුටුනේ බොහොම උපින්. හොඳයි මම ගෞරවයෙන් කමල් මහත්මයාට යමු එන්නම්. අපිට ඒක දෙන්නේ කියන කමල් මහත්මයා. කමල් මහත්මයාට කතා කරන්න දැයි කියලා දාලා තියෙනවා වැය වෙලා මොකක්ද කියන තැන. හොඳයි. එහෙනම් අපි ඇත්තටම යමු මුචින්තක මහත්මයා ඔබතුමාට පුළුවන් එකතු වෙන්න. සාදු සාදු හරිම ලස්සනයි මම ගොඩක් අහගෙන ඉන්න සත්‍යජිත්තුමා ඒ විස්තර කරපු දේවල් ගොඩක් දේවල් දෙකර නැති වුණාට ඒ කිසි දේවල් වලින් ප්‍රයෝජන කතරම අනිත් සාධන මිත්‍රයුත් එකතු කරපු දේවල් හැටියට අර මට මුලින්ම මේ අදහසක් ඇති වෙනවා විරුක්ෂ මහත්ය කියපු එක ගැන පොඩ්ඩක් හිතනවා මට. මං හිතන්නේ මේ අභිසීඩ වගේ කියන එක මට හිතෙන මගේ පෞද්ගලිකම අපයක් විතරයි. ගොඩාක් සූත්‍ර දන්නේ නැහැ. මට හිතෙන්නේ අභිසීඩ කියන්නේ සමාපෙලින්ම ඇති වෙපු දෙයක් කියන එක. ඒකත් අපි චිතල කරගත්තු දෙයක් නෙමෙයි කියන එක ඒක මට හිතෙන්නේ මොකද මම මෙන්න කියන්නේ සමහර තැන් වලදී මට අත්දැකලා තියෙන දේවල් එක්ක සම්බන්ධ එතකොට එතන අදි ප්‍රඥා කියන්නේ අනිත්‍ය දෙස්කානත් අපි නිතර නිතර මෙහි කරනකොට ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම සත්‍ය අපේ තුලින්ම අපිට පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ යම් සිද්ධියක් වෙනකොට ඒ සිද්ධිය අපිට පේන්න පටන් ගන්නවා. මේක නිහරයක් නැති දෙයක්. මේක මගේ වසංගයේ පවත් ගන්න බැරි දෙයක්. මේක නිසා දුකයි කියන එක අපි තුලින්ම දකින්නවා කියන එකයි මට හිතෙන්නේ. ඉන්නක දැන් මෙතන මේ අදි ප්‍රඥා අදි සීල අදි සතිය කියන ඒවා මම හිතන්නේ මාර්ගඵල වලට කමිනු කෙනෙකුට යන්න ඕන හරියක් කියන එක මට හැඟෙන්නේ එක්කකට ඒකෙන් අපි හිතලා වෙන්න කරන සීල මේ තගුණ කිරීමකට වඩා ධර්මයේ තුලින් ධර්මය ගැටෙනවා වගේ හැඟීමක් තියෙන්නේ මොන්ටිසලා දේශනා කරනව තවක ස්වාමීන් වහන්සේනමක් කියනවා එතනදී කියනවා අර හිතට සිකියුරිටි කෙනෙක් දානවා කියලා. ඒ කියන්නේ හිත ඇතුලේ මේ වෙනස් වීම දක්වනවා. අපි මොකක් හරි ඇහැට රූපයක් වැටුනාම ඒ රූපයටම දැන් අපිට ඇලීමක් ඇති වුණා නම් අන්න ඒ වෙලාවේ මට මේ වැඩිමක් ඇතුණා කියලා සිකියුරිටි හවු වෙනවා. මේක කරන්නේ හිත තුළම හිත ක්‍රෙෂන් කිරීමක්. මම නෙමෙයි වැඩෙන් කොහොමද මට විස්තර කරන්නේ කියලා මට විස්තර කරන්න උත්තර හැකියාව තියෙනවාද කියලා. නමුත් හිත තුළම හිත ක්‍රෙෂන් කරන මම මේක හවු වුණා නේද? ඒක සංගවනාවක් කරනවා මේ වෙලාවේ. මම රාගයක් ඇති වුණා. මේකනේ ඉඳගෙනම කරන භාවනාවක් නෙමෙයි. මේකදී අපි එදිනෙදා ජීවිතයේ තුල එදිනෙදා එන්නේ මොහොතේ තුල අපි අත්දකින්න දෙයක්. ඉතින් මේකට අපිට සිහියෙන් ඉන්නම වෙනවා. සිහියෙන් ඉන්නවා කියන්නේ අපි විතරම සිහියෙන් ඉන්නවා නෙමෙයි. ඒ සිහියට ලැබුණාට පස්සේ ඔටොමැටිකලි ඉතින් මෙහාට යන දෙයක් කියලා මම හිතනවා. ඒකෙන් තමයි. මේ වොම් සිංහ ප්‍රකාශය අදහස් වලට තිරුවන් සරණ යන්තමත් තප්පර දෙන්න මම හිතන වෙලාවත් හරියින් හින්දා විසත් එතුමාටම යොමු වෙලා සාකච්ඡා කරන්න වාතුම යන්තමත් නේද එහෙනම් මේ මට හිතුණා සත්‍යතුමානි අපි අද මේ තෝරාගත්ත සූත්‍ර දේශනාව අපි පටන් ගත්ත සූත්‍ර දේශනාව ඔබතුමාට අත්සන්ට අපිට පැහැදිලි කරගෙන දීලා අපි බොහෝ සාකච්ඡාව කරා අවසානයේ චින්තක මහත්මයා මේ බොහෝ කාරණාවන් ගොඩක් අපිට සම්මුති කරලා පෙන්නුවා දැන් අපි සූත්‍ර දේශනාව ඉවර කරන්න සූත්‍ර දේශනාවෙන්ම මේ සාකච්ඡාව ඉවර කරන්න සූත්‍ර දේශනාවෙන්ම ඉවර කරන්න ඕන කියලා මට හිතුණා මොකද මේ සූත්‍ර දේශනාවේ කිවි කොමක්ද කියන දේ දැන් මේ සූත්‍ර දේශනාවේ තුල මට මේ හිතෙනවා අපිට කියුණා කියලා අවක තුනක් කරන්න ඕනේ අර දෙකෙන් කවුද ගෝවිය කරන්න ඕනේ තුනක් වගේ මේ තුනක් කළ යුතු තුනක් හැටියට කිව්වා කියලා ඒ තුන මොකක්ද කියලා අපිට කිව්වා මේ අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා සමාදම් වෙන්න කියලා. ඒ සත්‍ය තුමාගේ වචනෙන් කිව්වනම් අපි ඒක සමීප කරගන්න කියලා. එහෙනම් ඒක කරගන්න කියලා කියපු දෙයක්. එහෙම කියලා මේ සූත්‍රෙන් මම ගත්තේ කියන සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වුණේ. එතකොට ඒක දැන් අපිට පසු කියවෙනව නම් නෑ ඒක එහෙම එකක් නෙමෙයි. ඒක ලැබිය යුතු ප්‍රතිඵලයක් මාර්ගඵල ලාභින්ට කියලා ඒක පොඩ්ඩක් මා වෙනස් තැනකට ගෙනියනවා. මට එනිසා ඒක සූත්‍ර දේශනාව ගොඩනකොට ඒ නිවැරදිින් තුලක් ඕනේ. මේ සූත්‍ර දේශනාවෙන් කිවි කුමක්ද කියන කාරණාව. ඒ නිසා මම නැවතත් සත්‍යතුමාට මේ වෙනවා ඒ කාරණාව පැහැදිලි කරගන්න. ගයි සම්මා සම්බුද්ධ සරණයි. මෙතෙන්දී තථාගත වචනේ අච්ඡායිකානි කරණීයානි. මේ සත්‍යාබෝධිය සඳහා යමෙක් කන අපි කරණීය කියලා කියන්නේ අපි දන්න පැහැදිලි අපි හුඟක් දන්න වචන තමයි කරණීය මෙත්ත සූත්‍ර. ඒකෙදි කරණීයන් අත්ත කුසලයෙන් කළ යුතු දේ කළ යුතු කාර්යයන්. ඒ වගේ කළ යුතු කාරණු තුන තමයි ආදි සීල සික්ඛා සමාදානම් මේක පුරොන්දු මම බාරගන්න මේකට යනවා කියන අදහස ඉගෙන වැඩි කැමැත්තක් ඇති කර ගන්න. තිබ්බෝ ඡන්ද පොඩි කන්නේ වෙයි. දැඩිම දැඩිම අවශ්‍යතාවයක් මට ඇති වෙනවා. අදිසි චිත්ත සික්ඛා සමාදාන මේ අර පොකුණ වටේ ඇවිදවිදී ඉන්නත් බහින චිත්තේ ගැඹුරටම බහින සමතේ යම්බ චිත්තිවේකේ චිත්ත චේතු මුත්‍ය යනවා කියන එක කල්යන්න මිත්‍රේ කේ සූත්‍රයක් අපිට පෙන්වන දෙනක බොහොම හොඳයි. ඊට පස්සේ අදි සික්ඛා අදි පඤ්ඤා සික්ඛා. එතකොට අදි පඤ්ඤා සික්ඛා කියනකොට අපි උදේ වෙනාන අපි නාමහවිදස්සනාති උදේවය බංගාන පස්සන භයතුපත්තන ආදීනවාන පස්සන ඒ ටික අපි දන්නවා. ඒ ටිකට යන්නට ඕන. ඒ යන්නට නම් අචිත්ත සීල සික්ඛාවක් තියාගන්නට ඕන අත්‍යවශ්‍යමයි. ඒක අයින් කරන්න බෑ. ඊට පස්සේ අචිත්ත සික්ඛාවට යනවා. ඊට පස්සේ අධිපඤ්ඤා සික්ඛාවට යනවා. ඒක ගැන තීව්‍ර වූ ඡන්දය ගැඹුරුම අවශ්‍යතාවයක් ඇති කරගන්නවා. මේ සත්‍ය අවබෝධයේ මාර්ගයට අනෙක්ෂණ අත්දකින්න දේවල් අද්දකින දේවල් වාදි වීම අවශ්‍යයි. ඉතින්ද වාදි වෙන්න ඉගෙන ගන්නත් ලොජිකල් තින්කින් මනෙවි ඊට වඩා වෙනස් දෙයක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. තම වාදි වෙනා නිසා ඒ වාදි වීමේ කාල සීමාව දිනු කර ගන්නත්. ඒකෙන් කියන්නේ වාදි වෙලම ඉන්න ඕනේ නැහැ. අනිත්ලාට ඒ සති සහ සම්පජාන එන්න පටන් ගන්න. වාදි වෙන්න මිසක කතාවක් නැහැ නේද? ස්වාධීන අවශ්‍ය බව පේන. එන්සේ වාදීමේ කාල සීමාව දිච්චරගෙන අධිචිත්ත සික්ඛාවට යන්න පුළුවන් උතුරු අදහස්. ඉතින් අර සීල පඥානතෝ ජයං කියන එක අපි කල්පනා කරා. එතකොට සීලයෙන් සහ ප්‍රඥාවෙන් තමයි මේ අපිට දිනුම දිනුම කියන වචන හොඳන ප්‍රතිඵලය බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ අපිට කරන්න පුළුවන් දේවල් කරන්න පුළුවන් දේවල් වෙන කෙනෙක් ඕක කරන්නේ නැහැ. මම වෙන්නේ නිසා මට කරන්න වෙනවා. ඒ නිසා මට පිළිවන් කියන අදහසින් ඉන්න අපි මේ සතිය ඉගෙන ගත්ත අර සුන්දරම බුදුමාන කියලා කුසල චිත්තපාදාන්තික වහන් චුන්ද කුසලේසු ධම්මේසු බහුකාරං අගාමී අර මහත්තුන් වහන්සේ උන්දර විස්තර කළා. මේ කුසල චිත්තෝත්පාදේ තමයි බොහෝ පාදයක් උදව් වෙන බොහෝ උපකාරයි. එතකොට චිත්තපාදාන්තික වහන් චුන්ද කුසලේසු ධම්මේසු බහුකාරං අදා තොටේ ආයේන වාචය අනුවිද්‍යමානේසු ඒකේ කරන කොටගෙන අහන්න කතාවක් නේ කියලා. සත්‍යචාරී චිත්තය ඇති කර ගන්නත් විද්‍යාව ඇති කර ගන්න. සත්‍යතුමනේ ඔය මේ මහතෙරුන් වහන්සේ දේශනා කළා කියපු දේ අපි කල්යන්න මිතුන්ට ප්‍රකාශ කරමුද? ඒ මේ කොහොමද කියලා පහදලා. සල්ලේක සූත්‍රය සෝ මහ සල්ලේක සූත්‍රයන්ට ඒ මේ කවුද ප්‍රචාරය වෙනවා සවුනන් සිල්සස මේ රේඩියෝ එකේ. ඉතින් කල්‍යන් මිත්‍රෝ මම නැවතත් ඒ යොමුවක් ගන්න ඒක සතිතුමන් මතක් ගන්න කිව්වේ. අපි ඉසි පිටින්ට තෝරාගත් හොඳ දේශනා දානවා. ඒවත් අහන්න ඒවත් ප්‍රයෝජනවත් වෙනවා මේ සාකච්ඡාව සමාවෙන් සතිතුමනි. මම මේ ප්‍රොමෝෂන් එක කරලා යතුරු කර සමාවෙන් මා හිතනවා අපි කවුරුත් බණ අහනවා කියලා. ඒකයි මම ඒ කියන තේ අවධානේ ඒ අහන්නේ අහුව කියනවාට වඩා සමහරට අහනකොට අගේ කරන්නත් එපයින් කරන්නත් නේද අහුවාම ඒකෙන් දුක අවබෝධයක් වෙනවා. තමන් ආදරය කරන එක්කනාගේව ගෞරව කරන එක්කනාගේව අහනක වඩා හොඳයි හැබැයි එතකොට නැත්තම් අන්දගවී සිවිනවා. එහෙනම් සම්මා සම්බුද්ධ සරණ බොහෝම පින්මහ බොහෝ දෙගෙන ගත්ත හැමෝම හොඳයි. කොච්චර හොඳ කල්යාණ මිත්‍රන් එනේ කියන බොහොම සතුටුයි. සුදුසු නිරෝගී වේවා දලුවත් මහත්මයා. අපිට නැත්කලෙන් ජයන්ත මහත්මයා පුදු සර්ණ පින් හැම දිනකටම සම්මා සම්බුදු සර්ණ තථාගතයන් වහන්සේ නගහැරෙන්න අවශ්‍ය නැහැ. අපිට උන්වහන්සේ හම්බුණා. සිතාත් ගෞතමයන් වහන්සේ. ඒසාසුන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න වූ සතගතයන් වහන්සේට අප්‍රමාණ වාරයක් නමස්කාර කරමු. අපේ සිත් පිළිසිදී පීතුරු නිර්මලයි. අපේ ඉදිරි ජීවිතය තවදුරටත් වාසනාවන්ත වේවා. දානික දීපයත්මේදී කායික මානසික වේදනා දුක් දුන්නක් සංකප්ප අනන්තයි අප්‍රමාණයි අනිවාර්යයි. ඒවා නැගෙන මතින් තරමට ඒවත් සතිමත්ත මොන දෙන්න තරම් චිත්ත සත්‍ය සති සම්පජඤ්ඤයක් පහළ වේවා. සසර වසන තුරු උදාර ගති ප්‍රතිින් නැසින් පිළිපුන් සත්‍යන් පමණක් සසුර කරන් ලැබේවා. අපේ ඉශ්වර සඳහා අප්‍රමාණ ලෝක සත්‍යාත නිරාමිෂ මෙහෙයක් සිදු කරන සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බානේ ශුන්‍යතා දර්ශනෙන් අපට අවබෝධ වේවා යැයි ප්‍රාර්ථනා කරන කල්‍යාණ මිත්‍රන් වහන්සේටින් සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු සරණයි සාදු සාදු සාදු පෙරවන් සරණයි පෙරවන් සරණයි සාදු සාදු සාදු පෙරවන් සරණයි පෙරවන් සරණයි අනේක වාදයක් තියෙනවා.